සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සංඝම්මං මොනියායත්ත සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තරංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංසේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංසේ සතර සැනසයුරේ නවසා නිවන් වැඳ ඇතිර මනැති දිරිමත් රම් පසක් ලෙද නිකර දිලෙන තුම් සදහම් දෙසන ලද ගැතිර වඳිහි මගේ සම්බුදු මහිමි සඳ සැකසැන් දුරු කරන එලෙසින් මෝනසන යුදෙතුම් ලෙසින් මර යුදෙයි ගෙහි රකින ඇතුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් දැකින් සිරේ සදහම් මිහි පහන අද ඇපදෙන නැතිය යුතු පව් හැම ලක්සන බවගැනි සුණු විසුණු කරනිති ගුණ පුරන ලක්සක ගමා පර තිර විස නෙත් යොමන වඳිනෙම් නිති පසාකින් සරු මහා සඟන සම්මාදිි ඉං පහං භික්ඛවේ ද්වයං වදාමි ආසවා කුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛාං අරියා අනාසවා ලෝකුත්තරා මංගංගාති සේවක වාසනාවන්ත පින්තුනි දැන් ධර්ම ශ්‍රවණය කරන වෙලාව බණ අහන කොට හැබැයි බණ කියන හාමුදුරන්ගේ පැත්ත බලා ගන්නවා බලාගෙන ඉන්න පැත්තට තමයි අවධානය යන්නේ එනිසා වෙන පැත්තක් බලාගෙන හිටියොත් නෝයි අහස යන කුඩුල්ලෝ මතකයේ කුඩුල්ලෝ පියාඹන්නේ නැති පොල් ගහ දිහාගෙන බලාගෙන ඉඳොත් පොල් පැහෙන්නේ නැති එහෙම තමයි මතකයේ නිසා බණ කියන හාමුදුරන් දෙකම බලන්නේ හිටියොත් බණ ටිකක් අවබෝධ වෙනවා. නැත්නම් ඉතින් අන්තිමට ආකාශ සත්‍යාති බුම්මට්ටා කියනකොට සාධුකාර කියලා මොකක්වත් නැදෙන්නේ නැහැ. ඒ නිසා මේක වඩා අවධානයක් යොමු කරන්න ඕන අපි බණක් අහද්දී මොකද බුදුහාමුදුරෝ ඉතාම අමාරුවෙන් අවබෝධ කරගත්තු දහමක් මේක. විශාල කැටවීමක් කළා. ඒ බණ අහපු අපේ රටේ හිටිය රජවරු එළි වෙනකන් හිටගෙන බණ අහපු රජවරු හිටිය රටක් මේක. ඒ නිසා අපි බණ අහනකොට ඉතාම ගෞරවයෙන් ධර්මයේ එක්තරා ලස්සන උපමාවක් තියෙනවා බණ කොහොමද අහන්නේ කියන එක. උපමාවක් තියෙනවා. කුමක් උපමාව? යම් කෙනෙක් රාත්‍රියේ කාලයේ ගමනක් යනවා. ඔහු මේ ගමන යන්නේ මාස කෝණක් දවසක. දැඩි කලුවරක් තියෙන දවසක යන්නේ. ඔහු යන්නේ ආරෝපියක් නැහැ. නමුත් ඉන්න යනකොට දෙකින් එක විදුලිය කොටනවා. අකුණු ගැසනවා. දැන් මොහු කරන්නේ පාර යන ගමන් ටික වෙලාවක් ගිහිල්ලා පාර යන නිසා අකුණක් ගහන දෝෂය. අකුණක් ගහන මොහොතක් එනකන් ඇස් දෙක අරගෙන හොඳට බලාගෙන ඉඳලා ඒ අකුණ ගහනකොට ඒ එළියේ කාර්තික දුරක් පේනවනම් ඒ ටික දුර දුර යනවා. ගිහිල්ලා නැවත දෙන්න ආය අකුණක් ගහනකොට ආය දෙකක් යනවා. එතකොට මෙයා හැම මොහොතේම කොයි වෙලේ අකුණක් ගහදෝ කියන අපේක්ෂාවෙන් ඉන්නේ. ඒ ටික අය ආලෝකය ලබා ගන්න. ධර්මයේ සඳහන් වෙනවා අනිවාර්යයෙන් තමයි බණහන කොටත් දේශකයන් වහන්සේ කොයි මොහොතේද ඉතාම වටිනා කාරණයක් කියන්නේ කියන බලාපොරොත්තු වෙයි. දැඩි අවධානයෙන් බණහන්න කියලා. එහෙම අහුවදී තමයි මේ අහන බණින් අපේ ජීවිතවල වෙනසක් වෙන්නේ. නැත්නම් අපි බණ අහලා තියෙන්න පුළුවන් වාර ගානක් අවුරුදු ගානක් විතරක් ඉන්න විතියාරෙන්න පුළුවන් නමුත් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්න නම් ඒ අහන බණ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඕනෑකමකින් අහන්නට ඕන. කින්නතුනි අද මේ ඉතාම වටිනා දවසේ පොසොන් පොහෝ දින මේ සංකම් ශ්‍රද්ධාවෙන් බණ අහන්න සූදානම් වෙන අවස්ථාව. අද අපි තෝරාගත්තේ බුදුදහමේ ඉතාම වැදගත් මාතෘකාවක්. මොකද මාතෘකාව? මම මුලින් කියව පාඩේ හැටියට මතක්ද කියන්න පුළුවන්. මුලින්ම මම පාළි පාඩයක් කිව්වා. කල්පනාවේ නහගෙන හිටියේ නම් හිතා ගන්න පුළුවන් අද මොකද මාතෘකාව කියලා. දැන් බණ ආරම්භ කරනකොටම හිතන්න මාත මොන මාතෘකාවෙන්ද කියලා පොඩ්ඩක් ආකල්පී තියෙනවා කියන්නේ. ඒක තමයි තමන් බුදුමත් කියලා කියන්නේ. මම මාතෘකාවක් හැටියට සඳහන් කළේ අම්මා දෙවිය කියන මාතෘකාව. සම්මා දිට්ඨිය ඇති කරගීම සඳහායි මුළු බුදු දහම තියෙන්නේ. බුදුහාමුදුර අවුරුදු 45ක් කලින් මේ ලෝකෙ මිනිසුන්ට සම්මා දිට්ඨිය ඇති කරගීම. සම්මා දිට්ඨිය කියන්නේ මොකටද? යහපත් දැකීම කියලා අපි කියන කෙනා. පින්නතුනි ලෝකෙ සම්බුද්ධත්වයට පත් වෙච්ච අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලබපු ඥාන වලින් විශේෂයෙන්ම චුතෝපපාත ඥානය සත්‍යයෙන් නියයාර සහ නැමත ඉපදීම පිළිබඳව විශේෂ ඥානයක් උන්වහන්සේට ලැබුණා. ඒ ඥානෙට කියන්නේ චුතෝපපාත ඥානය කියලා. මේ චුතෝපපාත ඥානය ලැබුණ අවස්ථාවේදී බුදුහාඳුරු බැලුවා මේ ලෝක සත්‍යය දැස. බැලුවේ මේ නියයන සහ ඒ නියම කියලා නැවත ඉපදෙන අය පිළිබඳව ආයේ ජීවිත දැස බැලුවා. බලකව අවස්ථාවේදී බුදු ආන්දරන් පිළිගුණේ ඒ මිනිස්සු කෙරෙහි ලොකු අනුකම්පාවක් හටගත්තා. බලවත් අනුකම්පාවක් හටගත්තා. ඇයි මේ අනුකම්පාවක් හටගත්තේ? බලවත් අනුකම්පාවක් බලවත් සංවේගයක් හටගත්තා. ඇයි එහෙම නැතුනේ? ඇයි එහෙම නැතුනේ හේතුව? ලෝකෙන් හැමදාම මැරෙනවනේ හැම මොහොතම දැන් මේ කින්නක වාඩි වෙච්ච මොහොතේ පටන් නියමක දක්වා 100කට වඩා ප්‍රමාණයක් ලෝකෙ කොහෙරි වීවිද? ඒකනම් සමාන කීය. මේ මනස ලෝකෙ ඉඳලා මේ යන අයගෙස බලනකොට බුදුහාමරන් පිළි ගියා. මේ මිය යන අයගෙන් බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ මේ ආසන භාවයක පහළ ස්ථානවල දුකට කැමති. මිනිස් ලෝකේ ඉඳලා මියගේ ඉන්නැතෙන්ට මිනිගේ දවසට මහා ලොකුවට අපි ඇන්නිට උත්සව තියෙනවා මොකද උත්සව සාමි මහත්ල 19 25 යන 50 තම වඩම්මලා ගුණ ගායනා කරලා විශාල පිරිසක් නැස්කලා අපේ ලොකු ගෞරවයක් යට දක්වනවා. නමුත් පින්තුනේ ඒ ගෞරවය දැක්කලා ඉවර වෙලා දවස් හතක් යනකොට මොකද වෙන්නේ? අපිට එළිය ගිය කෙනා ගැන ලොකු සැකයක් තියෙනවනේ. ලොකු බයක් තියෙනවා. ඇයි? මේ මිය ගියපු කෙනා ඉපදුනේ කොහේද කියන සැකයක් තියෙනවා. මහා පින්කම් කරාය කියලා දැන් මේක අවමගුළු ස්වේදී තියෙනවා. කොච්චර කිව්වත් අපට යාගෙන නැහැ. මේක තමයි අර්ථය. මෑත කාලේ මම එක්තරා ආරණ්‍ය වාසී වෙන්න වාසලන් භාවනා නිදිවිගේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මම බණක් ඇහුවා. මේ වනයේදී ස්වාමීන් වහන්සේ කියන පසු වියවුරු 10 15 තිස්සේ මිය ගිහිපු අය ගැන මම බැලුවා, අධ්‍යයනය කළා බැලුවා. ඒ අයදී මම දන්නේ එක්කෙනෙක් සුගතිය ගිහිල නැහැ කියලා. එක්කෙනෙක් සුගතිය ගිහිල නැහැ. දැන් මේ කෙනෙකුට හිතෙන පුළුවන් අපනම් හිම වෙන එකක් නෑ. අපේ මෙච්චර දන් දීලා තියෙන මෙච්චර කටින පින්කම් අත අතහල තියෙනවා. අපිට නම් බයක් නෑ කියලා දැන් කීතන් ඇටි. නමුත් මේ සතර සබහාන අපි එතන කඩා වෙනස් වුණා. බුදුරජාණන් වහන්සේ වරක් ආනන්ද හාමුදුරුවෝත් එක්ක වැඩම කරන ගමන් එක්තරා ස්ථානයකට පස් සංකල්පයක් අතර අරගෙන ඒ අතරගත සංකල්පයේ නිය පිටක පස් සංකල්පයක් කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා. ආනන්ද, මේ මගේ නිය පිටේ තියෙන පස් එකද වැඩි මේ මහ පොළවේ තියෙන පස් එකද කියලා. ආනන්ද හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේගේ මේ නිය පිටේ තියෙන පස් එක ඉතාම සංකල්පයයි. ඉතාම සංකල්පයයි. ඊට වඩා විශාල ප්‍රමාණයක් මේ මහ පොළවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ආනන්ද අනුනි වගේ තමයි. මේ මනුස්ස ලෝකයේ ඉඳලා මිය යන අයගෙන් නැවත සුගතියට ජීවිත ලෝක මනුස්ස ලෝකෙම සුගතියට එන අය මේ මගේ නිය පිටට ගත්තු පස් එක වගේ විශාල සංකල්පයක්. මේ මහ පොළවේ තියෙන පස් වගේ විශාල ප්‍රමාණයක් මිනිස්සු ඉපදෙන්නේ දුගතිගාමි ස්ථානවල කියලා. මෙන්න මේකත් පින්නතන යථාර්ථය. එනිසා බුදුරජාණන් වහන්සේ දැනගත්තා බුදුහාඳුර ලෝකෙට දේශනා කළා මිනිසුන්ට තියෙන සැබෑම අනුතර මොකක්ද කියලා. යමකට ජීවිතවල විවිධ විදිහේ කරදර, අම්පතුරු, සම්බාධක, අනුතුරු ඇති වෙනවා. දැන් ළමයි කාලේ අපි ඉගෙන ගන්න කාලේ විභාගයක් අස්මත් වීම අපි කලකනවා ලොකු ජීවිතයේ අමහදයක් කියලා, අනුතුරක් කියලා. ඒ මිසින් විභාග අස්මත් වීම නෙවෙයි ලොකුම අනුතුර. ඒ වගේම සමහර කෙනෙකුට රැකියාවක් ලැබෙන්නේ කෙනෙකුට රැකියාවක් නැන්නේ පුළුවන්. මේක කෙනෙකුට හිතන්න පුළුවන් ජීවිතේ ලොකු අනුතුරක් කියලා. නමුත් මේකත් ලොකු අභියෝගයක් වෙන ජීවිතේ. ඒ වගේම විවාහයෙන් වෙන කෙනෙකුට විවාහයක් ප්‍රමාද වෙන්න පුළුවන්. සමහර අයකට හරියට දුකින් ඉන්නවා. ඒකත් කෙනෙකුට ලොකු ගැටලුවක් නෙවෙයි විදිහටම අමන්නේ. විවාහ වෙච්චායට සමහරට ජීවදරුව නැහැ කියලා දුකින් ඉන්නවා කෙනෙක් අය. ඒක ජීවිතේ ලොකුම අභියෝගයක් ලොකු අභාග්‍යයක් කියලා හිතනවා. මේවත් කියන තුන් ජීවිතේ ලොකු අනුතුරු නෙවෙයි. ඒ වගේම අපි ජීවිතේ විසින් එක විවිධ අනුතුරු වලට පත් වෙනවා. විවිධ අනුතුරු වලට පත් වෙනවා. ඒ අනුතුරු වලට පත් වෙනවා. දැන් අද අපි කියන ගමන් අනුතුරු වලට පත් වෙන න්යාය. කෙනෙකුට හිතන්න පුළුවන් කියලා ජීවිතේ ලොකු අභියෝගයක් කියලා. කෙනෙකුට බුදුදහම අනුව මේවත් ලොකු අනුතුරු නෙවෙයි. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනුතරකට පත් වෙලා අතක් පයක් අහිමි වීම ජීවිත අභාග්‍යයක් කියලා. ජීවිත ලොකු අනුතරක් කියලා. මේවත් කියන්නේ ජීවිතේ ලොකු අනුතර නෙවෙයි. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් වයසට යෑම. දැන් මම ගොඩක් වයසයි, මට රාගය අමාරුයි. අනේ මගේ ජීවිතේ දැන් ලොකු අනුතරක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කියන්නේ මේකත් ජීවිතේ ලොකු අනුතරක් නෙවෙයි. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් මරණාසන්න වෙද්දී විශේෂයෙන් හිතනවා දැන් මරණයට පස්සේ තව ටික කාලයක් තව දිනකීයක් තව පැය 10ක් තව මොහොතකින් මැරෙනවා කියලා මී යන්නේ පුදුලෙන් බය වෙනවා ළඟම ඥාතියෙක් බය වෙලා ඉමේ දුවනවා වෛද්‍යර හොයනවා නේද කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ජීවිත ලොකු අන්තරක් කියලා කිනුතුනේ මතක තියාගන්න මරණයවත් ජීවිත ලොකු අනතුරක් නෙවෙයි බුදුදහම විදියට බුදුදහම විශ්ේෂණය කළ විදිහට ගත්තොත් මරණයවත් ලොකු අනතුරක් නෙවෙයි මරණය ලොක අනතුරක් වෙන්නේ මේ ජීවත්වීම අවුරුදු 60 70 ජීවිතයේ මහා ලොකු ජීවිතයක් කියලා මෙතනින්ම ජීවිතය අවසන් වෙනවා කියලා හිතාගෙන ඉන්න එක තමයි මරණය ලොක අනතුරක් වෙන්නේ මරණයත් නෙවෙයි ජීවිතේ ලොකම අනතුර බුදුදහම හැටියට එහෙනම් මොකද අනතුර ඔව් කියන්න බලන්න. ඉපදෙලි ඉන්න සත්‍යයන් තියෙන ලෝකමානතර මොකක්ද? ලෝකමානතර මොකක්ද? මෙයාමක් නෙවෙයි නම් මොකද නැතුද? ඉන්න තුන අපට තියෙන ලෝකමානතර තමයි මිය ගිහිල්ලා නැවත ඉපදෙනකොට දුගති ගාමී වෙන්න පුළුවන් කියන අවස්ථාව අවකාශය. මෙන්න මේකයි අපි අනුකූල. මේ අල්ලෙහා මේ ආපස්සට තියෙන ජීවිතය අනුකූල ඔක්කොම දේවල් ටික පින්නතුනි. ඇයිකේකට දිනකේකට වැඩිමන අවුරුදු 60කට සීමා වෙයි. උපරිමන අවුරුදු 30කට මේ අනුකූල සීමා වෙයි. නමුත් මරණය පස්සේ අපාගත වෙලා ඒ විදිහට තියෙන දුක ගැන බලනකොට පින්නතුනි අවුරුදු ගණන් ගණන් කරන්න බෑ. එතනකට ආත්ම භාව එකයි දෙන්නේ තුනයි කියලා ගණන් කරන්නද? ඒ තරම් දීර්ඝ කාලයක් මේ අනතුරට වැටිච්ච දුකිනේ. සමහර කෙනෙකුට මේක විශ්වාස කරන්න බෑ. හැබැයි තමන්ගේ ළඟම ඥාතියෙක් නිය ගිහිල්ලා වෙනත් කෙනෙකුට ආලෙස වුණොත් ඔන්න එතකොට නම් ටිකක් පිළිගන්න මරණය ටිකක් අනතුරු ගායකයි කියලා. නැත්නම් හිතෙන්නේ නැහැ තමට අපට. ඉන්නුත් මෙන්න මේ අනතුරු දැකලා බුදුහාඳුනේ මේ ලෝක සත්‍යය කෙරේ පුදුම හිටි අනුකම්පාවක් හටගත්තා. ඇතැම් විට අපට උදව් කරපුවාය. අපිව පෝෂණය කරපු අපේ අම්මා තාත්තා. අපි වෙනුවෙන් දහදිය මුගුරු වගරපු අපේ තාත්තා. අපට ළඟින් උපකාර කරපු අපේ ඥාතීන්. මේ ලෝකේ වශයෙන් ඇතැම් විට හොඳ ජීවිත ගත කළා හොඳට ධන දහන්නේ ඇතුව ඊට කලින් සාහිත්‍යව ඉඳලා. අපට උපකාර කරපු මේ බොහෝ දෙනෙක් වෙනුත් නිමිය ගිහිල්ලා අද ඉන්නේ මිනිස් ලෝකෙ නෙවෙයි. මිනිස් ආත්ම භාවයක පහළ තැන් වලයි බොහෝ දෙනෙක් ඉන්නේ. මෙන්න මේ අනතුර දැකලා මෙන්න මේ අනතුරෙන් ලෝකේ මිනිස්සුන් ගලවා ගන්නකයි බුදුහාමුදුරු අවුරුදු 45ක් තිස්සේ උත්තරින් උත්සාහින් ක්‍රියා කළේ. බුදුහාමුදුරු ප්‍රතිවේ. උන්වහන්සේගේ දහම් අගෝස්සේ කිය රහතන් වහන්සේලා. කරුණා හාමුදුරු, මහා කාශ්‍යප හාමුදුරු, මුගලන් හාමුදුරු, ආනන්ද හාමුදුරු, අනුරුද්ධ හාමුදුරු මේවාගේ ස්වාමීන් වහන්සේලා උපරිම උත්සාහයෙන් මිනිස්සුන්ට මේ සදහම් පණිවිඩයේ මිනිස්සු වෙත රැගෙන ගියේ මෙන්න මේ අනුකර කියමින්. සම්බ අකුසල වලින් මිදෙන්න, කුසල් කරන්න, සීක වඩන්න කියලා මෙන්න මේ ඕවාද ශාසනෝක්තිය කියන මේ අනුශාසනාව කරමින් විවිධ විදිහේ උදාහරණ අරගෙන මේ අනුශාසනාව තමයි කළේ. එයාට මේ සම්බුද්ධ ශාසනයේ විශේෂ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ තමයි මුගලන් හාමුදුරුව. මුගලන් හාමුදුරුවන්ට මේ චෙක්කර ලක්ෂණයක් තමයි උන්වහන්සේගේ විවේක අවස්ථාවලදී උන්වහන්සේ සමහර දෙවිලෝකවලට වැඩම කරනවා. සමහර දෙවිලෝකවලට වැඩම කරනවා. වැඩමකල දෙවියන්ට සාකච්ඡා කරනවා. කොයි වගේ සින්දහම් කළද? කොයි වගේ කුසල් කළද? මේ ආත්මව ලබා ගත්තේ කියලා. ඒ සොරතුරු ඇවිල මිනිස් ලෝකයට කියනවා. ඇතැම් විට දිවි ලෝකෙදී හම් වෙන සමහර දෙවිවරු ඥාති මනුස්ස ලෝකේ ඉන්නවා. ඒ ඥාතින්ට කියනවා මේ විස්තර. මිනිස්සු කුසල කරන්න උනන්දු කරනවා මුගලන් හාමුදුරුවෝ. ඇතැම් විට මිනිස්සු මේ වගේ අවිශ්වාස කරනවා නම් අර දිවි ලෝක සිද්ධියේ එහෙමම ඉන්නේ බලන්නේ මිනිස්සුන්ට පෙන්වනවා මේ නැත් දෙවියා කියලා. ඒ විතරක් නෙවෙයි සමහර අපාගත ස්ථාන තියෙනවා යන්න පුළුවන් ස්ථාන. මෙන්න මේ අපාගත ස්ථානවලට මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරනවා. වැඩම කළා ඒ දුක් විඳින සත්‍යයන් සමහර සත්‍යයන් එක කතා බහ කරන්න පුළුවන් මට්ටමේ ඉන්නවා. ඒ ඇට් එක කතා බහ කරන මොන අකුසලයේ කළද දැන් මේ දුක් විඳින කියලා. ඊයගේ මේ තොරතුරු වලින් මිනිස් ලෝකයට කියනවා. මෙන්න අහවලා මට මේ මුණ ගැහුණා. මිනිස් ලෝකේ සමහර ඒවා අවිශ්වාස කරනවා නම් මුගලන් හාමුදුරු කරන්නේ ඒ අපාගත සත්‍යයන් එහෙමම කියන විදිහට සනස්වන ඉරිදි බලන. මෙන්න මේ විදිහට මුගලන් හාමුදුරු මේ මිනිස්සුන් අකුසලයෙන් මුදවන්නේ කුසලයේ යොදවන්නේ ලොකු උත්සාහයක් කළා. ඒ වගේම මේ ශාස්ත්‍රීයදී තවත් විශේෂී ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ තමයි මහා කාශ්‍යප හාමුදුරු. මහා කාශ්‍යප හාමුදුරු. පින්නිසුනි මහා කාශ්‍යප හාමුදුරු හරිම ආදරණීය ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ දුප්පත් මිනිසුන්ට හරිම කරුණාවක් තිබුණේ. ඒ නිසා මුගලන් හාමුදුරනේ කියන්නේ දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියලා. දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියලා. ඒ කාර්ය ප්‍රසිද්ධිය තිබුණේ. මහා කාශ්‍යප මහතු පින්ඩ පාත යන්නේ ඉතාම දුක්ඛ අහින වීදිවල. දෙදෙවියන් අය ඉන්න, ඒ වගේම කුලී වැඩ කරන අය ඉන්න, මේ වගේ සුළු සුළු රැඥා කරන ඉතාම දිනිඳු අයින වීදිවල තමයි මහා කාශ්‍යප මහතු පින්ඩ පාත වැඩම කරන්නේ. එකෙන්ද උන්වහන්සේ හත් දවසක් මහා කරුණා සමාපත්තිය සම්වැදෙන ඉඳලා ඒ නැතිකලා උන්වහන්සේ බලන්නේ ඉතාම දුක්පත් වයසට ගිහිපු මියන්න ආසන්න කෙනෙක්ගේ ගෙදරට තමයි පින්න පාට යන්නේ. එතෙන් විට ඒ කෙනා වෙන කිසිම කුසලයක් කළා නැහැ. අර මහා කාශ්‍යප හාමුදුරනේ බෙදෙන එකම ගාන වේලෙන් ඒ ආනිසංසයෙන් සුගති ගාමි වෙනවා. විනාස මෙන්න මේ වගේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට වගේ දීනිදි වයින්නේ වේදියේ පින්න පාට වැඩම කරන්න සූදානම් වුණා. මහා කරුණා සමාපත්තිය නැගී සිට පවස්තාවේ ඉන්නුනේ පන්දාසක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ අනාගාමී වරහන් භාවයට පස්සේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට. ඒ වගේම අභිඥා තියෙනවන හතරවෙනි ධානය දක්වා හිත දිනු කරපය. දවස් හතක් එක ඉරියව්වෙම වැඩ වාසය කරනවා. දවස් හතක් එක ඉරියව්වෙම ඉන්න මේ දවස් හතේ මුකුත් අනතුරක් වෙන්නේ නැහැ. ඒ දවස් හතේ කිසිදු ආහාර පාන ආදියක් ගන්න නැහැ. ඒ දවස් හතේ හුස්ම ගන්නත් නැහැ. එක ඉරියව්වෙ ඉන්න පුළුවන් ඒකට කියන නිරෝධ සමාපත්තිය කියලා. මේ Nirodha Samapatti ඉඳලා නැගී සිටල ඉස්සෙල්ලාම යම් කිසි කෙනෙකු උදානයක් පූජා කළොත් ඒක කිනුතු ඉසාම බලවත් කුසලයක් විදිහට කරගන්න. මෙන්න මේ වෙනි සිද්ධියක් සිදු වෙන ආසන්න අවස්ථාවක සක්‍රියා මේක දැක්කා. දෙදෙවලෝට අධිපති සක්‍රියා මේ සිද්ධිය දැක්කා. සක්‍රිය කල්පනා කරනවා සක්‍රියාගේ සමන්ගේ කුසලයේ අනිසක් ඉවරයි දැන් දිවිලෝකෙන් සුත වෙන්න ඕනෙ මෙන්න. ඔහු දැක්කා මේ මහා කාශ්‍යප මහඳුර පින්ඳ පාතේ වඩිනවා. සක්‍රිය දැනගත්ත සක්‍රවේසින් ගියෝතින් මහා කාශ්‍යප මහඳුර දානිය පිළිගන්නේ නැහැ. එනිසා උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ කළේ ඒ වීදියේ ඉන්න ඉතාම දුක්පත් ගෙදරක දුක්පත්ම කෙනෙක් වගේ සක්‍රියා මිනිස්සෙක් ඇති කරගෙන ගිහිල්ලා හිටියා. මුගලන් මහරහතන් වහන්සේ ජීවිත වර්ෂනට උන්වහන්සේ ඊට බලෙන් බැරිලා නෑ සාමාන්‍ය විදිහට බලලා තමයි පින්න පාසියේ වැඩම කළේ. සක්‍රිය මේ විනාවේදී පින්න පාසියේ බෙදුවා. පින්න පාසියේ බෙදෙනකොටම මේ දානේ ලොකු සුවඳක් ආවා. මහා කයිස්මාඳුර දැනගත් අනිවාර්යෙන් මේක මනුෂ්‍ය දානයක් නෙවෙයි කියලා උන්වහන්සේ ඊටින් බලනකම් දැනගත්තා මේ ඇවිල්ලා තියෙන සක්‍රිය කියලා. ඒ වෙලෙම අර සක්‍රිය ඇතුලින් නැගී සිට අහසට පැන නැගිලා අහෝදානන් මහාදානන් කියන ඉතාම ප්‍රීතිය ප්‍රකාශන වාක්‍යයක් කිව්වා. මේ අස්සාවිත පිණුතුනි මහා කාශ්‍යප මහඳුර ටිකක් හැරෙන් කතා කළා. දැන් රහතන් වහන්සේලා උනාට සමහරට දොස් කියන එක දොස් කියනවා. ඒක තමයි ලක්ෂණේ. ඒ දොස් කියන්නේ කරුණාව. සක්‍රීය දෝෂාරෝපණය කරන අයියෝගු මේ මිනිස්යාට මේ ලබා ගන්න තියෙන අවස්ථාව අහිමි කරන්න කියලා. ඒ අස්සාවිත කෝ ස්වාමීන් වහන්සේ ආද මම තමයි මේ ලෝකේ ඉන්න දුගින්ම කෙනා. අද මට මේ දානේ දී ගන්න බැරි වුණා නම් මට අද මේ සත්ව සම්පත් යන්නේ වෙනවා. ඔබ වහන්සේට මේ පූජා කරමු මේ දාන හේතුවෙන් මට තවත් තාම දීර්ඝ කාලයක තමයි ආශ්‍රය වැඩි වුණා කියලා අහකින්ම නැවත ගමන් කළා. එනිසින් මෙන්න මේ වගේ සිදුවීම් පිළිබඳව කල්පනා කරන විට මේ ස්වාමීන් වහන්සේ ලෝකෙ මිනිස්සුන්ට දැන් පින්කපාති වැඩම කරන්නේ සමන්ත දානේ ලබා ගන්න විතරක් නෙවෙයි. මේ මිනිස්සු කෙනේ ලොකු අනුකම්පාවකින් යන්නේ. එනිසා වෙන කෙනෙකුට අපේ නිවේද කළ ස්වාමීන් වහන්සේ කෙනෙකුට විතරක් නෙවෙයි කෙනෙකුට යම් කිසි දෙයක් දෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා නම් ඒක අපේ ජීවිතේ ඉතාම වැදගත් අවස්ථාවකට අපි සලකන්න ඕනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේට දානේ පූජා කරන අවස්ථාවක් තියෙනවා අපි අත්කලේ නිවේද කළ ගමේ මේ සමහර සැදහවත් අය ඉන්නවා ඒ දාන දෙවලට යනවා. මේ දානෙට සහභාගී වෙනවා. දැන් අපේ ගම්වල සැදහවත් අය වෙන කෙනෙක් නියක්. එක ගෙදරක දානයක් තියෙනවා නම් අපි යනවා නේද? මොකද යන්නේ? ධම් දෙදන් යන්නේ නේද? බොහොමද ධම් දෙදන් යන්නේ. නමුත් දැන් ධම් දෙදන් යන්නේ. දැන් යන්නේ ඒකට නෙමෙයි ධම් දෙදන් නෙවෙයි ධානි වරණ කිතු යන්නේ. නමුත් නියම සැදහවත් ආයන යන්නේ තමන්ගේ ගෙදර මොන හරි බෑන්දනයක් සූදානම් කරගෙන අදුමනේ බත් ටිකක් හරි සකස් කරගෙන මේ ධානි දෙදන් බුදු පූජා බෙදන් යන්නේ. මේක තමන්ට ලොකුම අවස්ථාවක් මේක කම කරගන්න. ඒ වෙනම කරන ස්වාමීන් වහන්සේලා ගහනමට බත් යන්නේ හරි බෙදුවා සමනු ගහනමකට ගානේ පූජා කළා වෙනවා. ඒ නිසා සමහර අපි දානව සැදහවත් අය ගාන කියන තැන් හොයාගෙන දින නිලාගෙන ඉඳලා ඒකම රටාම ගානවා ඒක. කියලා තමන් දානෙ ගෙදර තමන් එනවා. දානෙ ගෙදරකට ගම් බෙදන කවුරුත් ආවට කවුරුත් අකමැති වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ පින්කම් කරගන්න තියෙන අවස්ථා. ඒ නිසා පින්තුනේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සම්මා දිට්ඨිය ඇති කරන්න ලොකු උත්සාහයක් කළා. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. නිවැරදි දැකීම පිළිබඳව පින්තුනේ අපේ ධර්මයේ ලක්ෂණ උපමාවක් කියනවා. උපමා කතාවක් කියනවා. මොකද උපමාව එක්තරා අන්ධ පුද්ගලෙක් ඉන්නවා ඇස් දෙක නොපෙනෙන කෙනෙක් ඉන්නවා ඇස් දෙක නොපෙනෙන කෙනෙක් ඉන්නවා මේ ඇස් දෙක නොපෙනෙන කෙනාට ඇස් දෙක හොඳට පේන අය මියාව මුලා කරනවා කොහොමද මුලා කරන්නේ ඉතාම දුර්වර්ණ වෙච්ච වැරහැරි වෙච්ච වස්ත්‍රයක් ඇඳුමක් මෙයාට දෙනවා ඇඳුමක් දෙන ඇඳුම අඳගන්න කියලා කියනවා මියාට කියනවා අපි ඔබට දෙන්නේ ලෝකෙ තියෙන ලස්සනම වටිනාම වස්ත්‍රය කියලා ඊටපස්සේ තියෙන තුනේ මේ අන්ධ කෙනා මියා විශ්වාස කරනවා අන්ධ කෙනා කරන්නේ මොකද්ද ආර ඇඳුම ඇඳගෙන ඔහු මේ ලෝකේ ලස්සන වැඩිමයි කියලා කිව්වනේ ඔහු මේක විශ්වාස කළා ඔහු මේ ඇඳුම ඇඳගෙන යනවා තමයි යාළුවෝ මුණ ගැහෙන්නේ දැන් දැන් වලට යනවා කියලා කියන බලන්න මගේ ඇඳුම දැස මම ලෝකේ ලස්සනම ඇඳුමයි මේ ඇඳගෙන ඉන්නේ කියලා මියාගේ යාළුවෝ ඒ වගේ යාළුවෝ ටිකක් තමයි යාළුවෝ තාප්පු දිනනා ඕ එහෙම තමයි කියලා මියාව තමත් ඉති ගන්න තියෙනවා දැන් මේ ඇඟන්නේ ලක්ෂණ වස්ත්‍රයද? නෑ, ඉතාලම දුර්වර්ණ වෙච්ච වැරැලි වෙච්ච නොවටිනා වස්ත්‍රයක් තමයි මෙයා මේ ඇඳගෙන ඉන්නේ. මෙහෙම මෙයා ගමේ කෙනෙක් තන මෙයාගේ යාළුවෝ හමුවෙන්න යනවා. බොහෝ යාළුවෝ මෙයා වර්ණා කරනවා. මෙයාව තමත් මුලා කරනවා. මෙහෙම යන අවස්ථාවේදී මෙයාට මුණ ගැහෙනවා ඉතාලම කරුණාවන්ත නූණට කෙනෙක්. ඉතාලම කරුණාවන්ත නූණට කෙනෙක්. ආධාරයක් පවත්න කෙනෙකුනි. නැතවට සම්මතයක් වාතන මේ රටක ඔය නිින්ද යන වෙලාව නේද? ඔය නිින්ද ගියත් ඉතින් අමාරුම හරි ඉන්නව නේද? මේ අමාරු වෙලාව තමයි. මේ අපිනුසු නිදාගත්ත මට නිින්ද යනවා. ඉතින් මේක ඇන්නේ. එතකොට මෙහෙම යනකොට මට හම් වෙන කොයි වගේ පුදුනේද? ඉතාලම කරුණාවන්ත නුවණැති කෙනෙක්. හොඳයි කරුණාවන්ත නුවණැති කෙනාටත් මෙයා කියනවා බලන්න මගේ ඇඳුම දෙස්ස මම ලක්ෂණ මැදුමක් මැදගෙන ඉන්නේ කියලා. හොඳයි මේ පිටසන්ගේ මම ප්‍රශ්නයක් අහනවා. ඔබ කියන්න පුළුවන් නම් මේ කරුණාවන්ත නුවණැති කෙනා කොයි වගේ දෙයක් කියාවිද මේ අවස්ථාවේ? මොකක් කරාවිද? මොන වගේ දෙයක් කරාවිද? ඔබ වැරදුනට කමක් නැහැ කියන්න බලන්න. දැන් අනිත් ඔක්කොම කටි ඔව් ලක්ෂණ මැදුමක් කියලා අකුඩි ගහලා මෙයා පිළිගත්තා. මේ කරුණාවන්ත නුවණැති කෙනා කොහොමද කරාවිද නන්ද මෙහාට? හා මොකක් කරාවිද? දුර්වර්ණ කියලා කියන්නේ ඔව්. හොඳයි වෙන උත්තර තියෙනවද? දුර්වර්ණ කියලා කියන්න පුළුවන් සමහරක්. නමුත් කීවොත් මෙයා පිළිගන්නේ නැහැ ඒක. තින්න තුනේ මේ ඇස් දෙක නොතුනාට ඇස් දෙක අඳ වුණාට මෙයාට ඇස් දෙක සුව කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක්. සමහර ඇස් දෙක අඳගෙන ඉන්නවා සුව කරන්න බැරි අය. නමුත් මේ ඇස් දෙක අඳගෙන ප්‍රතිකාර කළ සුවපත් කරන්න පුළුවන් කෙනෙක්. ඒකට මේ මුණ ගැහෙන නුවණැති කරුණාවන්ත කෙනා කරන්නේ මොකද්ද? මට මුකුත් උපදෙස්පත් දෙන්නේ. කරන්නේ මොකද්ද? මෙයා වටින් අල්ලගෙන යන හොඳ දක්ෂ අක්ටි වෛද්‍යවරයෙක් ළඟට ඇස් දෙක මහත්යෙක් ළඟට එක්කන යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? මෙයාගේ ඇස් දෙකට ප්‍රතිකාර කරනවා. ඇස් දෙකට බෙහෙත් දෙනවා. ඇස් දෙකට බෙහෙත් දුන්නට පස්සේ ඇස් දෙක සනීප වෙනවා, පෙනීම ලැබෙනවා. හොඳයි මේ පිණිතුන් කියන්නේ පෙනීම ලැබුණට පස්සේ මේ අය මේ ඇස් දෙක පෙනීම ලැබුණ මේ අන්ධ කෙනා මොකද ඉස්සෙල්ලාම සිදු කරන්නේ? ඉස්සෙල්ලා මොනවාගේ දෙයක් සිදු කරාවිද? මෙයා ඇඳුම දැස බලන්නේ නේ. දැන් මෙච්චර කලක් යාළුවෝ කිව්වනේ මේ ලස්සනම වටිනාම වස්ත්‍රයක් කියලා. මෙයා කරන්නේ මුලින්ම ආර ඇඳුම දැස බලනවා. ඇඳුම දැස බලකම මොකද තියෙන්නේ? ඔව් මෙච්චර කාලයක් මේ අය තමන්ගේ යාළුවෝ ටික තමන් මුලා කරලා හිටියා නේද කියලා තේන ගන්නවා. ඒ නිසා මුලින්ම කරන්නේ ආර ඇඳුම ගලවලා හින්දන්නේ. පින්නතුනි බුදුදහමේ සඳහන් වන සම්මා දිට්ඨියත් මෙන්න මේ වගේම දෙයක්. සම්මා දිට්ඨියත් සම්මා දිට්ඨිය ලැබීමත් මේ වගේ දෙයක්. අපේ ජීවිතයට සම්මා දිට්ඨිය ලැබුණොත් පින්නතුනි ඒ සම්මා දිට්ඨිය ලැබිච්ච දවසට අපට තේරෙනවා අපි මෙතෙක් කල් ජීවිතයේ වටිනාය ලක්ෂණේ වැදගත් කියලා හිතාගෙන හිටිය දේවල් වලින් බොහෝ දේවල් අර අන්ධයා ඇඳගෙන හිටියන්නේ වගේ කියලා. දැන් බලන්න අපේ ජීවිතේනේ කුඩා කාලේ බලන්න අපි මොනවද වැඩිපුර මොනවටද වැඩිපුරම අපි ආශා කළේ. කුඩා කාලේ දෙලම් බඩවලනේ දැන් පිරිමි අය නම් බෝල වලට බැට් වලට ගහනවා දරුවන් දරුවනම් බෝනික් කන්ට එහෙමනේ. කොහොම කාලා ගියේ ඊට පස්සේ තව ළමයි පිරිමි ළමයි ඔපියමට බයිසිකල් වලට කැමතියි. ගෑනු ළමයි ගෑනු තනඳුම් වලට කැමතියි. ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අපි ජීවිතේ විවිධ කාලවල විවිධ දේවල් අපි ආශා කරනවානේ. කුඩාම කාලේ අපි ෆෝන් පිටු හදන්න ආසයි, සෙල්ලම් ගෙවන්න හදන්න ආසයිනේ. දැන් අපි වෙන ආසද? ඔව් දැන් සෙල්ලම් ගෙවන්න හදනවද? නෑ නේ. දැන් මේ හදන එක දැක්කත් අපට නිකාමතු හැඟීමක් එන්නේ. ඉන්නකින් මතක තියාගන්න දැන් අද ආශා කරන දේවල් දේවල් තියෙනවනේ. දැන් මේ පිනතුන් විවිධ වයස්වල ඉන්න අය ඉන්නවා. අවුරුදු 20 30 ඉන්නන් අවුරුදු 70ක් උඩ සමාන මෙතන ඉන්නවා. අද ආශා කරන යන්තිකයක් තියෙනවනේ. කුමන හෝ දෙයකට පින්නතුනේ අද ආශා කරන දේ තේන්න තමයි තව කලක් ගිහින් බලනකොට අර පොඩි කාලේ ෆෝන් පිටු ගැහුවා වගේ තමයි අද ආශා කරන දේවල. අපි කවදා හරි දවසක මේ ආත්මභාවයෙන් අපි රහත් වෙනවා. අපි මේ සමස්ත ජීවිතේම දැන් අද ඇතන්ට ගියදර වලට ඉඩ කඩන් වලට දරුවන්ට ධනයට වාහන වලට අපි කැමති වෙන්න පුළුවන්. යාන වාහනයකට මහා මන්දිරයකට ආශා කළත් පින්නතුනේ අපිට සම්මාදිතී ඉහිලම අවස්ථාවක් අපි පත් වෙනවා තියෙනවා. සම්මාදිට්ඨිය ඉහළම අවස්ථාව මූලික අවස්ථාවේ තිබන්නේ සෝවාන් වීමේදී ඉහළම අවස්ථාවේ තිබන්නේ රහත් වීමේදී ඉහළම අවස්ථාව අපට ඇති වන රහත් භාවයේදී අද අපි ආශ්‍රිත කරන ඥාන වාහන මහා මන්දිර උනත් තියෙනුනේ අපට එදාට හැඟෙන්නේ අද අර අපි කුඩා කාලේ ෆෝන් පිටු හදපු දේවල් වගේ. ඒ නිසා තමයි රහත් භාවයට පත් වෙච්ච සමහර රජකම හිමිවෙච්ච රජ කුමාරවරු ආරණ්‍යවල කැලෑවල වනගත ප්‍රදේශවල රහත් වෙලා රාත්‍රී යාමේ මහා ගල්තලාවල අඳපානේ කොට්ටේ වෙනුවට හිතට පාත්‍රේ තියාගෙන ඇඳ වෙනුවට ගල්තලාවෙන් සිවුරක් දිග අරගෙන අහසට බලාගෙන ඉන්න ගමන් අහෝසුකම් අහෝසුකම් අනේ සැපයි අනේ සැපයි කිය කිය මේ රහතන් වහන්සේලා අර විරාගී සුවේ මුක්ති විඳින අර මහා මන්දිරවල හිටියාය. සාමාන්‍ය නෙවෙයි ඔතොන්නේ මේ කුමාරවරු. එතෙන් මෙතන රජකම අත්හැරලා පුරාගේ කුමාරවරු. මේ ජීවිතයේ සැබෑම දැක්මක් ඇති කරගෙන. සැබෑම වූ නිවැරදි දැක්මක් ඇති කරගත්ත දවසට පින්නුතුනි අපේ ඇතිවන චින්තන වෙනස මෙන්න මේකයි. මෙන්න මේ සත්‍ය ඇති කළ දෙන තමයි සම්මාදිට්ඨිය කියන කාරණය බුදුහාමුදුරු දේශනා කළේ. මේ සම්මාදිට්ඨිය නිකන් ඇතිවන්නේ නැහැ. රූපහානි ළඟට වෙලා උදේ ඉඳන් ගෑවෙනකන් නාට්‍යයක බල බල හිටියට මේ සම්මාදිතය ඇති වෙන්නේ නැහැ. ඒ ඔක්කොම බලනවා පින්නුතුනි අර අන්ධ කෙනාට අර වස්ත්‍රයක් දිහේ මුලා කරා වගේ. රූප වාහිනියෙන් ගුවන් විදුලියෙන් ගීත කලාවෙන් නාට්‍ය වලින් කලාව කියන මේ දේවල් බොහොමයකින් වැඩිපුර ප්‍රමාණකින් කරන්නේ පින්නුතුනි අපට මෙන්න මේ අපේ ඇස අපට ලෝකය බලන්න පුළුවන් නුවණ වසාලන එක. එනිසා මෙන්න මේ අඳුර පතල සිඳලා සැබෑ ලෙසම ලෝකයේ දේ අපට බලන්න පුළුවන් අලුත් දැක්මක් ඇති කරන්නේ. මේ අපි ධාවින ඉන්න දැන් අපි මේ වන විට පින්තුනේ ධාවින ඉන්නේ හරියට වර්ණවත් පාට කණ්ණාඩි වල කැස්සෙකට ධාවින වගේ. මේ පාට කණ්ණාඩි ධාවිනකොට බාහිර දේවල් හරි ලස්සන වගේ පේන්නේ අපට. හරි ලස්සන වගේ පේන්නේ. එතකොට අපි බාහිර දේවල් අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතුවට මේ ගේ අනිත්‍යය වාහන අනිත්‍යය කියලා හිතුවට පින්තුනි අපි හරියට පාට කණ්ණාඩියක් රතු පාට කණ්ණාඩියක් දාගෙන අපි රතු පාට නැති කරන්න කියලා හිතාගෙන රතු පාට නැති කරන්න කියලා හිතාගෙන දකින දකින පෑන්වල අපි දේවල් ගස් හපනවා බිම හාරනවා මේ රතු පාට නැති කරන්න කියලා. අපි කරන්නේ බාහිර දේවල් වෙනස් කරන එක. හරියනවද? දැන් අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන අපි බලනවා මේ මිදුල දැස බලන මිදුල රතු පාට. අපි කරන්නේ මිදුල රතු පාට නැති කරන්න කියලා හිතාගෙන උදැල්ලක් අරගෙන පස්සෙන් යනවා. රතු පාට අයින් වෙන වෙනවද? මොකද රතු පාට අයින් වෙන්නේ නැහැ. මරද තියෙන කොහෙද? පිටද? මරද තියෙන බාහිර ලෝකෙ නෙවෙයි. බුදුහාම දේශනා කරනවා මේක නැසේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ කුරිසත්ත කාමෝ කියලා. නැතේ කාමයි යානි කිත්‍රානි ලෝකේ, ලෝකේ විචිතුරු දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකේ ලක්ෂණ දේවල් කාමයන් නෙවෙයි කියලා, අකුසල් නෙවෙයි කියලා. කාමයේ කියන්නේ සංකප්ප රාගෝ කුරිත්‍යාගෙන් ඇති වෙන සංකල්පේම වෙනස. එනිසා අපේ අභ්‍යන්තරයේ වෙනස ඇති කරගන්න මේ අභ්‍යන්තර වෙනස අපේ ජීවිතය ඇති කරගත්ත නම් පින්තුනේ බාහිර ලෝකේ වෙනස් කරන්න අවශ්‍ය නැහැ. අපේ ඇහැට දාලා තියෙන වර්ණවත් නැත්නම් රතු පාට කණ්ණාඩි ඇඳින් කරාට පස්සේ අපිට තේරෙනවා බාහිර රතු පාටක් නැහැ වරද දෙන්න තියෙන මේ කණ්ණාඩිය කියලා. අන්න ඒ වගේ සම්මාදිට්ඨිය මේ නිවැරදි දැක් නැති කරගත්තට පස්සේ පින්තුනේ අපි බාහිර ලෝකේ කුජ්ජණයන් බහිනවා කියලා අපි දුක් වෙන්නේ නැහැ. බාහිර ලෝකේ කියන්නේ කපිනියක් වුණා කියලා අපි හඳන්නේ නැහැ. බාහිර ලෝකෙ කෙනෙක් අපට බැන්නා කියලා අපි දුක් වෙන්නේ නැහැ. දෝපතුන් විභාගයක් හසුනේ කියලා අපි දුක් වෙන්නේ නැහැ. අපි දන්නවා දුක් වෙන්නේ හේතුව මේ බාහිර නෙවෙයි. දුක් වෙන්නේ හේතුව මේ අභ්‍යන්තරේ තියෙන්නේ. අර වර්ණවත් කණ්ණාඩි ඇස් දෙකේ දාගෙන බාහිර ලෝකයේ දෙකයි කියලා හිතුව වගේ. පින්විතනේ මේ වයසට යෑමවත්, ලෙඩවීමවත්, මරණයවත්, ප්‍රේරි ප්‍රයෝගේවත් නෙවෙයි දුක කියලා කියන්නේ. එහෙනම් මොකද දුකයි කියලා කියන්නේ? මේවන සිදුවීම ගැන අපි වරදවා ගැනීම. අපි වරදවා ගැනීම. ලෝකයේ ස්වභාවය තමයි පින්තුනේ යම් සිදුවියක් ඇති වෙනවා. උත්පාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති චිත සංයතත්තම් පඤ්ඤායිති කියලා ධර්මයේ සඳහන් වෙනවා. ලෝකේ ඕනම දෙයක් හට ගන්නවා. හටගෙන කාලයක් තියෙනවා. තියෙන එකකින් එක විනාශය කරා යනවා. මේකේ ලෝකීය යථාර්ථය. දැන් අපි මොකද හිතන්නේ? අපි මෙහෙම යථාර්ථයක් ලෝකෙ තිබෙන්නේ අපි හිතාගෙන ඉන්නවා. අපි කණ්ණාඩියක් දාලා තියෙනවා. මේ කණ්ණාඩියේ පාට කීපයක් තියෙනවා. මොනවද පාට? නිත්‍යයි, සැපයි, ආත්මයි කියන කණ්ණාඩිය. නිත්‍යය කියන්නේ හැමදාම ඉස්තරම තියෙනවා. සැපයි කියන්නේ මේවා සැපයි. ආත්මයි කියන්නේ මම මගේ වශයෙන් ගන්න පුළුවන් කියන මෙන්න මේ කණ්ණාඩිය දාගෙන ඉන්නවා. මේ කණ්ණාඩිය දාගෙන ඉන්න අපි බාහිර දේවල් වෙනස් වෙනකොට අපි දුක් වෙනවා. ඒක හරියට පින්නතුනේ හරියට ඒ රබර් ගෝලයක් අරගෙන රබර් ගෝලියක් වතුරට දානවා. වතුරට විසි කරන්න ඉස්සෙල්ලා අපි ප්‍රාර්ථනාවක් කරනවා. මොකද ප්‍රාර්ථනාව? අනේ මේ රබර් ගෝලය වතුර යට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කළා උඩට අත් දෙක එකතු කරලා වන්දනා කළා. දෙවියෝ ඉන්නවා නම් දෙවියොත් මේ දෙස බලන්න. මේ රබර් ගෝලය වතුර යට යන්න කියලා වතුරට දානවා අත් දෙකෙන් බොහොම ගෞරවයෙන්. වතුර යට යනවද? වතුරේ යනවද මේ ගෝලිය? වතුරේ යන්නේ නැහැ. වතුරයට නොගිනාම අපි කියන බලන්න දෙවිය මන්දස බැලුවේ නැහැ. බලන්න කොච්චර අසාධාරණයක්ද උනේ කියලා බාහිර ලෝකෙට බනිනවා. ඒ වගේම තමයි මහා ලොකු ගණක් අරගන්නවා. ගණක් අරගෙන අර වගේම වටේ වෙන දෙවියන්ට වැඳලා අපි මේ ගල වතුරට දානු මේ ගල වතුරේ උඩම රැඳෙන්න කියලා. ගල වතුර උඩ රැඳෙනවද? ගල වතුර රැඳෙන්නේ නැහැ. ගලියේ ස්වභාවය තමයි ගල වතුර යට යනවා. අන්න මේ වගේ පින්නතුනේ අපේ ජීවිතත් මේ වගේ. යම් කෙනෙක් ඉපදුණා නම් ඉපදෙනකොටම අපර ලැබෙන සහතිකයක් නේ රෝහණෙන්නේ. මොකද ඒ සහතිකෙන්නේ? උප්පැන්න සහතිකෝ. උප්පැන්න සහතික නිකුත් කරන ඉන්නව නෙමෙයි. ඒ උප්පැන්න සහතික විතරද නිකුත් කිරීම සිදු කරන්නේ? උප්පැන්න විවාහ මරණ නිය ඔක්කොම රෙජිස්ටර් කරන එකට ඔක්කොම ඇප්ලිකේෂන් එක තියාගෙන ඉන්නේ. දැන් ඉපදුණ ඇතුළට පස්සේ උප්පැන්න සහතිකේ පුරවලා දෙනවා. ඈ අනිත් පිටපත ළඟ තියාගෙන ඉන්නේ මරණ සහතිකේ තමයි තියාගෙන ඉන්නේ. ඒක අපි මරණ පස්සේ ප්‍රෙස් එකට කියන මුද්‍රණය කරන්නේ නැහැ. කලින් මේවා තියාගෙන දැන් නම් මෙයා දැන් ඉපදෙලා ඉන්නේ දැන් කලකින් මෙයාට ඕන වෙන අනිත් එක. ඒ නිසා කියන්නේ උප්පැන්න සහතිකේ ලබා ගන්න මතක තියාගන්න උප්පැන්න සහතිකේ අනිත් පැත්ත මොකද තියෙන්නේ? මරණ සාධකෙ දෙකෙන් ලැබෙන්නේ. ඒක තාම ලැබුණ නැහැ. ඒක ඉදිරියට ලැබෙනවා. ඒක සකස් කරලා තියෙන්නේ දිනේ දාන විතරයි තියෙන්නේ. මම ඔක්කොම ලියලා තියෙන්නේ. ඈ දිනයන් ස්ථානය විතරයි දාන්න තියෙන්නේ. අහවල් දින ඈ අහවල් දින අහවල් ස්ථානයේදී අහවල් රෝහලේදී කියලා එක විතරයි ඒ ස්ථානේ විතරයි පුළුවන් තියෙන්නේ. ඒ නිසා ඉපදුනා නම් කියන්නේ මෙන්න මේ අනිත් යථාර්ථය අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් අපි තන් ඉන්න ඉපදෙච්ච අපේ මැරෙන එකක් නැහැ. ඉපදෙච්ච අපි ලෙඩ වෙන එකක් නැහැ කියලා අපි මේ සත්‍යයට පත් වෙන පුළුවන් සියලුම සුදුසුකම් කියන මේ ශරීරයක් ලබාගෙන ඒ ශාරීරික විතරක් නෙවෙයි ඒ ශාරීරිය වගේම තමයි ශරීරයක් අපි ලං කරගෙන නේ එකක් මදිවට තවත් ඒවත් ලං කරගෙන අපි ඒවත් හිතාගෙන ඉන්නවා ඒවත් මේ වගේ මේවත් වෙනස් වෙන්නේ නැහැ ඒවත් නිත්‍යව තියෙනවා ඒවත් සැපයි ඒවත් ආත්මයි කියලා අපි හිතාගෙන ඉන්නවා ඒව වෙනස් වෙනකොට අපි දුක් වෙනවා අර සම්බර පොලේ යට යන්නේ නැති වෙනකොට ඇඬුව වගේ අර වතුරට දාපු ගල යට යනකොට උඩ රැඳුනේ නැහැ කියලා දුක් වෙනවා වගේ අපි ස්පින්නෙත් මොකද වෙන්නේ අපි ලේට වෙනකොට අඬනවා දුක් වෙනවා ටික ටික වයසට යනකොට කන්නාඩි ළඟට ගිහින් දුක් වෙනෝනේ දැන් මුල් කාර්යය හොඳට ලක්ෂණ රූපයේ තියෙන කාලේ කන්නාඩියක් විතරක් මම තියාගෙන ඉන්නේ නේ. එතන හිට බෑග් එකම දාගෙන ඉන්නේ නේ. ටික ටික වයස යනකොට ඒ කන්නාඩි අමතක වෙනවා ටිකෙන් ටිකනේ. නැතනම් කන්නාඩිය ළඟට යන්න කැමති නැහැ නැතනම් විතර. අර ඉස්සෙල්ල බලපු රූපේ වෙනස් වෙනකොට මේකයි තියෙන තනි ස්වභාවය. ඒකෙන් මෙන්න මේ ලක්ෂණයන්ගෙන් යුක්ත ටිකක් තමයි අපි මේ ලබන්නේ. ඒතන මේ යථාර්ථය අපි වසන් කළා. අපි මේවට වෙනත් දේවල් ආරෝපණය කළා අපි නැති ලෝකයක් මවාගෙන ඉන්නේ ළඟා වෙන්න බැරි ලෝකයකට අපි හිතාගෙන ඒ දෙකලා ඒ දෙකලා ඒ දෙකට ළඟා වෙන්න බැරි වෙච්ච අවස්ථාවෙදී දුක් වෙනවා එහෙනම් වරද තියෙන කාරණද වරද තියෙන අපේ අභ්‍යන්තරේ අපි හිතන විදිය වරද මෙන්න මේ වරද නැති කළා නිවැරදි දැක්මක් ලබා දෙන්නයි බුදුදහම කියලා දේ තියෙන්නේ මේකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියන එක පින්නතුන හොඳට මතක තියාගෙන මෙතන ඉඳලා අපි ධර්ම කරුණ යන්නේ හොඳට කල්පනා වෙමින් ඉන්න. මේ පින්නතුනි දහමේ මුල් අවස්ථාවේ සම්මා දිට්ඨියේ මුල් අවස්ථාව තියෙන්නේ. ඒකට කියන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා. සාස්ත්‍රවා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා කියන අවස්ථාව. සාස්ත්‍රව වූ ඒ වාගේම කුසල විපාක පුණ්‍ය විපාක ලබා දෙන ආශ්‍රවසහිත වූ සම්මාදිටියක් තියෙනවා මේ සම්මාදිටිය ඇති කරගත්ත කෙනාට තමයි තේන්නේ පුතල් කරනකොට හොඳ විපාක ලැබෙනවා අකුසල කරනකොට දුක් විපාක ලැබෙනවා කියන අවබෝධය ඇති වෙනවා දැන් මේක තමයි සම්මාදිටියේ මුල් අවස්ථාව දැන් සමහර අය මේක විශ්වාස කරන්නේ නැහැ සමහර බෞද්ධයෝ ඉන්න මරණයන් පස්සේ ඉපදෙන හැටි කෙනෙක්වත් විශ්වාස කරන්නේ නැහැ අබෞද්ධයෝ නම් මරණයන් පස්සේ ඉපදීමක් විශ්වාස කරන එක ආත්මය ඇති මොකද දිවිලෝකේ සදාකාලික දිවිලෝකේ හරි සදාකාලික අපාය හරි කියලා තවත් එක ආත්මභාවයක් හරි තියෙනවා කියලා අබෞද්ධ විශ්වාස කරනවා. නමුත් බෞද්ධය බෞද්ධයක හිතාගෙන ඉන්නේ සමහර ඒකත් විශ්වාස කරන්නේ. දිනෙකින් මතක තියාගන්න දැන් වර්තමානයේ ලෝකේ අබෞද්ධ සියලුම අය නැමතිපදීමක් විශ්වාස කරනවා. පුනරුත්පත්ති විශ්වාස කරනවා. එතකොට මෙන්න මේ විශ්වාස උඩ තේන්න ගන්නවා. ඇතැම් විට ධ්‍යාන වඩලා අභිඥා ලබා ගත්තනම් මිය ගිහින නැවත ඉපදෙන සත්‍යයෙන් ගැන හොඳට පේනවා. හරියට එක ගෙදරක ඉවත් වෙලා තව ගෙදරක ඇතුළු වෙන කෙනා හොඳට පේනවා. වගේ මොහොත පේන්න ගන්නවා එක භවයකින් එක් මිනා ඉන්න ගන්න භවයක යන සත්‍යයෙන් ගැන. එතකොට මෙතන මේ ටික අත්හරිනකොටම මේ ශරීරය අත්හරිනකොටම ජීවත් වෙන කාලේ මිනිස්සුන්ට වඩා ඉන්න දෙවියන් රත්නම් වගේ ගතුමන සහිතව නම් ඉදී මේ ශරීරය අත්හරිනකොටම ලැබෙන්නේ අන්න දෙවියන් ඥාන වගේ ශරීරයක් හම්බ වෙනවා. ඒ වගේම පින්නතුනි ජීවත් වෙන කාලේ සතුටු විපාවෝ හැටියට නම් ජීවත් වුණේ. මුල් කාලේ සමන්ති මිත්‍ය ගුණධම් ටික අහිමි කරගත්ත නම් තමයි. ජීවත් වෙලා ඉන්න කාලේ හරි හම්බ කරන්න කියලා රැකියාවල් කරන්න ගිහිල්ලා වැරදි මිත්‍යා ජීවනෝපාය වලින් වැරදි ජීවන ක්‍රම වලින් ජීවත් වුණා නම් ඒක නට පින්නතුනි මේ මිනිස් ශරීරයේ අන් වෙනවත් එක්කම ලැබෙන්නේ ඊට වඩා කල්හා දුක් ඇති ස්ථානවල උත්පත්තිය. පින්නතුනේ සුගතිය දුගතිය කියන එකේදී එක ලක්ෂණයක් තියෙනවා. සැපය ලැබෙන්න ලැබෙන්න සුගතියට යන්න යන්න ආහාර ලබා ගැනීම සඳහා දරන උත්සාහය අඩු වෙනවා. ආහාරය ලබා ගැනීම සඳහා දරන උත්සාහය අඩු වෙනවා. දැන් සමහර දේවල් ඉන්නවා ආවස්තරාගේ දේවල් ප්‍රීතියම ආහාර කොට ජීවත් වෙනවා. සතුටයි ආහාරය. ඊට වඩා ඉහළ බ්‍රහ්ම වලට යනකොට ශරීරයක් ඇත්තෙම නැහැ. ආහාරයක් ඕනම නැහැ. ශරීරෙ පිපොත්නේ ආහාර ඕනේ. ඇතැම්ක බුද්ධාන්තර කල්ප ගණන්. ඇතැම්ක සුද්ධ වාසයෙන් බ්‍රහ්ම ලෝක තියෙනවා මහා කල්ප 400ක් විතර ජීවත් වෙන්න පුළුවන්. ඇතැම්කට මහා භද්‍ර කල්ප වාසයෙන් තියෙනවා බුදුවරු සියල්ලක පහල වෙන කල්ප හැටියට තියෙනවා කි. බුදුවරු 2000ක් විතර පහල වෙනකල් එක මාසම ආවෙන්නේ. ආහාර පාන ලබා ගැනීම සඳහා ලොකු උත්සාහයක් දරන අවශ්‍ය නැහැ. නමුත් මිනිසාත්ම භාවය පහළට යන්නේ අර මේ ආහාර ලබා ගැනීම, ආහාර පාන ඇඳුම් ගැනීම ලබා ගැනීම සඳහා දරන්නේ උපාය වැඩි වෙනවා. දැන් බලන්න අපි අපේ මේ පේන සිව්පාදක සත්ත්ව ලෝකයේහි වඳුරන් නැත්නම් කපුටා වගේ සත්තු මුළු දවසම ගත කරන්නේ කොහොමදද? මුළු දවසම ගත කරන්නේ ආහාර හැනනේ. දවසම ගත කරන්නේ ආහාර හොයන. ඒක මේ සිව්පාදක සතුන්ගේ තත්ත්වය. නමුත් ඒ කල්හැට අපිට පින්නතුනි ඇතැම් විට කල්පයක් ගත කරන නිර්ආහාරව. කල්පයක් ගත කරන වතුර බොන්න බෑ. ඇතැම් විට වතුර පියන කෙනෙක් ඉපදෙන්නේ කර්ම විපාක නිසා වතුර අතර ගත්තම වතුරට කිහිඳිල යනවා. සැරියුත් සාමුදුරන් වෙදී ඉස්සලා වාස භාවයේ කම්ම කෙනෙක් ඒ වගේ හිටියා. සැරියුත් සාමුදුරු පින්න පාට වැඩම කරනකොට පුතේ පුතේ කියලා කතා කළා. සැරියුත් සාමුදුරු බැලුව බන්නකොට මේ අම්ම කෙනෙක්. කතා කළ බන්නකොට මේ ඉස්සලා වාස භාවයේ කම්ම කෙනෙක්. සාරිපුත් සාමුදුරු මේ ඉස්සලා සියමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේට දානමානාදී පූජා කරනකොට මේ අම්ම මිත්‍යාසිත ගගෙන අම්ම කියනවා මේ පුතාට පුතියෝයි ශ්‍රමණයන්ට දානේ නෙමෙයි වතුර ටිකක්වත් දෙන්න හොඳ නැහැ කියලා. මෙච්චරයි කියලා දැන් බලන්න වචනය කොච්චර බලවත්ද? වතුර ටිකක්වත් දෙන්න හොඳ නැහැ කියලා කිව්ව විතරයි ඉස්සනින් පිටවල ඉපදී සාසන භාවයේ බුද්ධාන්තර කල්ප ගානක්ම ඉපදලා තියෙන විලක් ළඟ වතුර අතර ගන්නකොටම හිඳෙන වතුර වතුර බොන්න බෑ. ඉතාම දැඩි විභාගින් ඉතාම දීර්ඝ කාලයක් නිවාසය කරනවා. ඉනිතුන කර්මයේ ස්වභාවය මේකයි. එතන කර්මයේ විසින් මේ රූපේ වෙනස් කර කර හදනවා. සැපේ ලබනවා නම් සැපේ ලැබෙන්න ඕන විදිහට තියෙනවා. දැන් මේ පිළිතුරු දනවා ලෝකහාම රූපදී තාස්සාවේදී මුළු ගමටම ආහාර පාන නැතිව ගියා. රැකිරක් සාමි මොන කට්ටියගේ. අම්මට පාරට බහින දෙන්න ඕන. මේ අසුසලේ බලවත් සම්හිඳ. ඒපත් ඒ වගේම අනිත් පැත්ත කුසලේ බලවත් වුණාම සීවේ හාඳුර පින්න පාදේ වඩිනකොට දවසක් පින්න පාදේ වඩින් වැඩම කරනවා. ඉතාම දිග ගමනක් ස්වාමීන් වහන්සේලා 4500ක් සමග බුදුහාමර වැඩම කරනවා. ඉතාම දිග ගමනක් යනකොට ගමනින් පාරකට බෙගියාට පස්සේ තුන් මහන්දියකට ආවා. ආනන්දහාම රිදෙට ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ පාරවල් දෙකක් තියෙනවා මේ පාරවල් දෙකෙන් අපේ ගමනට යන්න පුළුවන්. ස්වාමීනි එක පාරක් කියනවා ඉතාම කෙටි නම් ආහාර පාන දුස්කරයි. ඒ වගේම තව පාරක් තියෙනවා දිගයි නම් ආහාර පාන මොකටද දෙන සත්‍යයි. ස්වාමීන් වහන්සේ මේ දිග පාරෙන්ද යන්නේ කෙටි පාරෙන්ද කියලා ඇහුවා. ආනන්ද හාමුදුරු කාරණේ නැහන්නේ. බුදුහාමුදුරන් නැහන්නේ. බුදුහාමුදුර මොකද කියන්නේ? ඈ? බුදුහාමුදුර මොකද දේශනා කරන්නේ? ඈ? ඈ? බුදුහාමුදුර වහනවා ආනන්ද අපිත් එක්ක සීවලිත් ඇවිල්ලා දින්න කියලා. ඈ? සීවලි හාමුදුරත් ඇවිල්ලා දින්න කියලා. ආනන්ද හාමුදුරුවෝ ස්වාමී සීවලි හාමුදුරුවෝ වැඩම කළා ඉන්නේ. එහෙනම් ආනන්ද අපේ ATM තියෙන කෙටි මගින් දුෂ්කර වූ කෙටි මගින් අපි යන්න අපට ගැටලුවක් නැහැ. සීවලි ආහාර පාන අපි බලගෙන ඉන්නේ. ඒ වගේ මේ මාවතේ යද්දී තාම දුෂ්කර වුණ ආහාර පාන සීවලි හාමුදුරුවෝ විටින් විට ඉඳ බලන් ගිහලා අර අන්තිම නමටම දානය සම්පූර්ණ සකස් කරලා සූදානම් කළා. බලන් පිටින්නේ එක පුජ්‍යලේ කිපදින මුළු ගමකටම ආහාර නැති වුණා. තව පුජ්‍යලේ කිය ෆෝන්නේ මම මේ නිසා සාන පිටිකට යාරිපාස ලැබුණා. කර්මයේ ස්වභාවය මේකයි. එනිසා මෙන්න මේ වගේ කර්ම සංකේත වෙන මේ වෙනස පේන ගන්නවා සම්මාදිට්ඨිය මුල් අවස්ථාවේ වෙච්ච කෙනා. එනිසා හැම මොහොතකම කුසලයක් කරන්න. පුණ්‍ය කර්මයක් කරන්න. බුදුදහමේ ඇති සඳහන් කරපු ආකාරයට දානමයන් පුණ්‍ය කිරිය වස්තු, සීලමයන් පුණ්‍ය කිරිය වස්තු, භාවනාමයන් පුණ්‍ය කිරිය වස්තු කියලා පිරිත් පුණ්‍ය ක්‍රියාවන් දේශනා කළා. දාන සීල භාවනා. දිනපතාම පින්තුන මේ පින්කම් කරගන්න පුළුවන්. දිනපතාම දන් දෙන්න පුළුවන්. දිනපතාම දන් දෙන්න පුළුවන් තුම මේ ඇටිලට කොච්චර නම් වේදන් ගාජේ කියන්නේ. දින තුනේ දක්ෂින විභංග සූත්‍රය කියවල බලන්න. බුදුහාමුදුර සඳහන් කරන යම් කෙනෙක් සිව්පාදක සතෙකුට බත්කට තීපියක් දුන්නත් ආහාරයක් දුන්නත් එයාට ආශභව 100 කන් සම්පතිය කියලා. එහෙනම් දිනපතාම අපි නිවසේ ඉඳුළු භාජන දෙක හොදනවනේ. කෑම කන භාජන හොදනවා. ඉඳුළු භාජනේ හොදලා ඒක හරියට අපේ චින්තනය මෙහෙවලා කුසල සාගතව කරෝතින් ආශභව 100කට දිනුමක් කැම්පස් කළා වෙනවා. ඒ අහක දාන බට්ටේක ඉඳුළු බට්ටේක සතෙකුට ආහාර වේවා කියලා පුරා කුණා කුණු වෙන්නව කෙනෙක් කරන්න පුළුවන් තැනකට අපි ඒක දානවා නම් ඒකත් කුසලයක්. එතනින් ආරම්භ වෙන අපේ නිවසේ ඉන්න වැඩේට අම්මට තාත්තට සලකන්න පුළුවන්. නිවසට නතරණ කෙනෙකුට සලකන්න පුළුවන්. දාන මාන ආදිය කලින් ගෙදර අර්ථෝදානම් කළ බුද්ධ පූජාවට දාන තුනක් කියන එක කියන්න පුළුවන්. මේවා කිනුත් නිවසේ ඉඳගෙන සින්නතර තියෙන අවස්ථාව. වතුර පාදනය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලක්ෂණයට පිළිතුරක් සෝදානම් කළ දිනපතාන්දුතු හඳුර වෙනුවෙන් අපේ චාරිය පූජා කරන්න පුළුවන්. මේවා ලොකු වීදමක් නොවී අපට දින කතාම නිවසේ ඉඳගෙනම සුගතිගාමි වෙන්න පින්කම් කරන්න තියෙන අවස්ථාවයි. නමුත් අපි මේව මඟ අරගන්න මේ අවස්ථාව. ඒ වගේම කියලා දෙන්න පුළුවන් අවස්ථාවක්. අපි නිත්‍ය සීල අපි අරගෙනවා නම් පින්නතින් මේවා කුසල. දින කතාම අපට ගුවන් විදුලි රූපාණ යන බණ කියන පිළිතුර අපට අහන්න පුළුවන්. මේව කුසල කර්ම. මේව සුගතිගාමි වෙන පින්කම්. ඒ වගේම අවුරුද්දකටවත් දවසක් අසරණ ළමයෙකුට පොට්ටික් කරන් දෙන්න පුළුවන්. අසරණ ළමයෙකුට බෙහෙතක් කරන් දෙන්න පුළුවන්. ඒ වගේම තවත් වැඩිපුර කල්ලා තියෙනවා නම් අසරණ මිනිස් කෙනෙකුට කන්නාඩි කූට්ටම කරන් දෙන්න පුළුවන්. මේව පින්නුතු නිසා අපර බොහෝ කාලයක් සැප විඳින හේතු වෙන පින්කම්. මේ පින්කම් කරනකොට තමයි පින්නුතු අපේ ජීවිතය ලස්සන වෙන්නේ. බොහෝ දෙනාගේ ජීවිත ගැන බලනකොට පින්නුතුනි මෙහෙම සිහි කරන තරම් කුසලයක් හොඳ කර්ම ජීවිතයේ සිදු වෙන්නේ නැහැ. දැන් කෙනෙක් ඉතින් ගෙදර වැඩි වෙනකම් බඩු ටිකක් පුරවගත්තොත් ගෙදර ෆ්‍රිජ් එකේ ආහාර කන ආදී ටිකක් පුරවගත්තොත් සතුටුයි කියලා. දැන් පොතේ වැඩි වෙනකම් කන්නේ තිබුණොත් සතුටුයි කියලා. පින්නතුනි ඒව ලැබුණටම සතුට ලැබෙන්නේ නැහැ. ඒ වගේ ඒ අපි හිතන වගේ සන්තෝෂයක් නැහැ. අපට නියම සතුට ලැබෙන්නේ මෙන්න මේ සිතුවිලි වලින් අපි දීපු දානය ගැන, අපි අසුර කරපු සාමෙන් වහන්සේ ගැන, අපි රැකපු සීලය ගැන, අපි වඩපු භාවනාව ගැන අපට නිතර නිතර මෙලිය කරන්න පුළුවන් හිතේ සිරුම බවක් තියෙනවා නම් මෙන්න මේක ජීවිතේ සතුට කියලා කියන්නේ. ඒ නිසා සම්මා දිට්ඨියේ මුල් පියවර තමයි මෙන්න මේ කුසල අකුසලයේ විශ්වාස කරන කර්මඵල අදහන ස්වභාවය. පින්නතුනි මෙන්න මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තු අය බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයෝ තියෙනවා. දැන් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි විහාරස්ථානේ කෝවිලේ හැමතැනම ගැලවෙන්නේ එකම ආලෝකය කියලානේ. හැමතැනම කියන්නේ එකම දේ කියලා බොහෝ දෙනා කියනවා නේද? මේ කිනුතුන් කතන්ද කියන වැඩිනේ හැමතැනම කියන්නේ හොඳ දේවල් එහෙම කියලා. පින්නතුනි මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨියට එනකම් හැමතැනම ගැලවෙන්නේ එකම ආලෝකයක හරියට. නමුත් බුදුදහමේ මේ ලෞකික සම්මාදිට්ඨිය නවතින්නේ නැහැ. ලෞකික සම්මාදිට්ඨිය නවතින්නේ මෙන්න මෙතනින් පියවරක් තමයි ඉදිරියට යන්නට ඕන. ඒකට කියනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. ඒකට ධර්මයේ සඳහන් වන්නේ මහා චක්කාරීසක සූත්‍රය කියලා තියෙනවා. මජ්ක්‍ධිම නිකාය ග්‍රන්ථය සූත්‍රයක් මහා චක්කාරීසක සූත්‍රයකින් කියන්නේ අරියා අනාස්සවා ලෝකුත්තරා මග්ගංගා කියලා. ආර්ය වූ අනාස්ත්‍ර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය කියලා කියන්නේ පින්තුනි දුක පිළිබඳ නැතිවන අවබෝධය. දුක්ඛෝපනී සාය ශ්‍රද්ධා කියලා කාරණා ධර්මයේ සඳහන් වෙනවා. හැබැයිස්ම ශ්‍රද්ධාව හටගන්නේ මෙන්න මේ දුක පිළිබඳව අවබෝධයත් එක්ක. හේතුඵල ධර්ම පිළිබඳව අවබෝධයයි මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේක අර ලෞකික සම්මාදිට්ඨියට වඩා බලවත් කුසලයක්. දැන් අර සාමාන්‍ය ලෝකෝත්තර සාමාන්‍ය ලෞකික සම්මාදිට්ඨිය විතරක් ඇති කරගෙන හිටියේ අපිට පිළිසින අපේ දුක නැති වෙන්නේ නැහැ. දැන් අපි කියමු දන් දෙන කෙනෙකුත් ඉන්නවා, සමහර කෙනෙක් ඉන්නවා දන් දෙන්නේ නැහැ. මේ දෙන්නාම එනාද මේ දෙදෙනාගේම ගෙවල්ලා මරණයක් ඇතුනොතින් දෙන්නාම අඬන. දැන් අපි කියමු කෙනෙක් හොඳට දන් දෙන කෙනෙක් ඉන්නවා, ළඟම ඥාතියෙක් නිය ගියා, දුවේ පුතේ හරි අවුරු හරි අම්මා හරි වා කනකාටින් ඉන්නේ. ඉතින් අපේ යාළුවෝ එනවා ඇවිල්ලා. ඇවිල්ලා කියනවා අඬන්න එපා ඔහොම තමයි කියලා. ජීවිතය අනිත්‍යයි මරණය ඔහොම තමයි අපි කරොත් කියලා කියනවා නේද කියලා අපිට අනුශාසනා කරනවා නේ. අපිට හිත හදාගන්න කියලා කියනවා. අපි ඉතින් කොහොම හරි ඒ බණට හෝ නැත්නම් කලින් වැඩ දිනෙමු අපි කොහොම හරි හිත හැදෙනවා. ඊට පස්සේ අර අපිට අනුශාසනා කරපුව අපිට අර බණ කියපු යාළුවා කියලා කියලා ඒ වගේම මරණයක් වෙනවා. අපි ඊටත් යන ගැලගෙන එයාත් යනකොට අඬන්නේ නැවර මන්නේ කියන කඳානේ ඉන්නවා. එයාට මොකද කරන්නේ? අර අපිට කියව බණකට අපි ආයේ එයාට කියනවා. ජීවිත අනිත්‍යයි හැම තමයි ඉතින් හිතා ධාරණයෙන් දුක ආරෝහ මරණය ගැන කියලා කියන නේද කියලා දෙන්නාම ඕනෙන්ට පණ බුමාරු කරගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ දෙන්නාම පින්නතුනේ යම් කිසි සම්බන්ධයක් තියෙනවා. නමුත් මේ දෙන්නාම අරනවා. දෙන්නාම අඩන්නේ දෙන්නාම අඩන්නේ මේ සම්බන්ධයේ පළවෙනි පියවරේ විතරයි මේ ඉන්නේ. මේ දෙන්නාම අර දෙවෙනි පියවරට ගිහිල්ලා නැහැ. දෙවෙනි පියවරට නිසිලස පත් කරා නම් ඔහු දන්නව දුක ඇති වෙන හැටි. ලෝකෙ මිනිස්සු අප්‍රමාණව මේ මොහොතේදී මේ යනවා. ලෝකෙ මේ මොහොතේ මිනිස්සු විවිධ විවිධ අනතුරු වලට පත් වෙනවා. නමුත් අපට දුකයිද? දැන් අපි ගමු මහරගම රෝහල, කොළඹ ජාතික රෝහල මේ වන විටත් මැරෙන කට්ටිය. මේ වන විටත් හැමිට මැරිච්චාය මොහොතේට අරන් යනවා. දැන් අපට හැමිට ආරක්ෂා වෙන්නත් පුළුවන්. අපිට දුක අරගන්නද? අපිට කිසිම ගාණක් නැහැනේ. නමුත් අපේ ළඟම ඥාතියෙක් මේ ගියා කියලා අරන් කියනවා. මොකද වෙන්නේ? ඊට පස්සේ අපට දුකයි. අපි අඬනවා දැන් මේ සිල්වත් වෙලාවේදී. එහෙම අරන් යනවා කිව්වොත් මොකද? මේ බණ කියන මැදදී අරන් යනවා දුලයන්. ඒක එහෙම තමයි අපි හැටි. ඇයි කියන ත්‍රිය මහට ගත්තේ? ඇයි ඒ වෙනසට ගත්තේ? වෙනස් අය මැරෙනකොට අපට දුකක් නැහැ. නමුත් අපේ කෙනෙක් මැරෙනකොට අපට දුකයි. ඇයි ඒක ඇති වෙන හේතුව? ඇයි ඒක ඇති වෙන හේතුව? අපි මේ දේවල් මම මගේ කියලා ආශාවෙන් මේ අල්ලගෙන ඉන්නේ. එතකොට අපි ආශාවෙන් ලං කරගත්තු දේවල් අතු මිසන්නේ මේ වගේම අපට සැප ලැබෙනවායි කියලා. බලාගෙන ගියාම සැප ලැබෙලා තියෙනවා. අල්ලගත්තු ප්‍රමාණයට පින්නුතුනි. දැඩිවම සැදකල්ලා බදාගත්තු ප්‍රමාණයට බදාගෙන තියෙන දුකයි බදාගෙන තියෙන්නේ. දැන් අපි ගන්නවා යම් කිසි පහනක් ලාම්පුවක් ගල්වල තියෙනකොට කුඩා සත්තු මෙරුවගේ සත්තු ඒ ලාම්පු දැකට යනව නේද? ලාම්පු දැකට යනවා. ලාම්පු දැකට ගින්න මොකද වෙන්නේ? පිච්චෙනවා නේද? එතකොට ඒ කතා ඒ ලාම්පු දැල්ලට යන්නේ පියාඹල යන්නේ මැරෙන්න දෙන්නේ. ඉරිහානි කරගන්න දෙන්නේ. ඈ යදීහානේ කරගන්නේ මේ සතා යන්නේ. මේ සතා යන්නේ. මේ සතා යන්නේ යා හිතනවා මේ ලාහු දැල්ල පහන් දැල්ල පහන් ආලෝකෙත් හැකියක් තියේ කියලා. අර ලස්සන පාටක නරවටෙනවා. එක පාරක් පනිනවා පිච්චිල වැටෙනවා ආයෙත් ඉන්න පුළුවන් නම් ආයෙ පාරක් යාතර ගියතර ගියද පනිනවා. මැරෙන කම පනින එක කරන්නේ. පින්නතුනි මේ සතා යන්නේ හැකියස් මෙයාගෙන. අපි අන්නේ වගේ අපි අස්සංඝාසාදී ඉන්ද්‍රිය පිනවන්න කියලා අපි මේ ඉතාලගෙන පරිණ ගැනීමත් මේ ධවන දීවිමත් කියන්නේ අර ආකාර කුණා සත්තු පහන් ආලෝකයට පහන් දැලට ධවන දීවිම තමයි වෙනසක් නැහැ. ඒ නිසා මේව ලං කරගන්න දුක ඇති වෙනවා. මෙන්න මේ අවබෝධය අපට ලැබෙන්නේ මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිතියත් එක්ක. සම්මාදිතේ දෙවන පියවරේදී අපට අනාගතයේදී නොහඬා ඉන්න පුළුවන් විදිහේ මානසික ශක්තියක් ඇති කරගන්න කැමති නම් අනාගතය අපට හඳන්න පුළුවන් අවස්ථා එන හොඟා. ඒ අවස්ථාවේදී අඳන්න කැමති නම් නරතුගේ සම්මාදිතියම නැවත දෙන්න. ඒ අවස්ථාවේ ඇතිවන දුකෙන් නිදහස් වෙන කැමති නම් මේ ලෞකික සම්මාදිතිය ඉක්මවලා මේ දුක ඇතිවන හේතුව සහිත වූ හේතුඵල ධර්ම ප්‍රකාශ වෙන මේ විපස්සනා සම්මාදිතිය කරා යා යුතුයි. ප්‍රධානම අවසන්යෙන් තියෙන්නේ අපි පොඩි පිටි කතාවක් කියලා අවසන් කරනවා. මේ කිනුතු නහරති බුදුරජාණන් වහන්සේගේ කාලෙදී කියන මල්ලිකා දේවිය කියලා. මල්ලිකා දේවිය කියලා දෙවුරු දෙන්නෙක් හිටියා. එක මල්ලිකාවක් කෝසල මල්ලිකාව. අනිත් මල්ලිකාව බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව කියලා කියන්නේ බන්දුල කියලා තේනාපතේ සිටිය රජතුමාගේ ප්‍රධාන සෙනෙවියා. ඉතින් දැන් කාලේ හිටියන හමුදාපති වගේ. මේ හමුදාපතික බහර යාව මල්ලිකා දෙවියන්. බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාවගේ නිවසේ නිතරම ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරනවා. දිනක් දානේ පූජා කරමින් ඉන්න අවස්ථාවේදී රජතුමකගේ දූතයෙක් ඇවිල්ලා ලියුම් කඩදාසියක් ගෙනලා දුන්නා. මල්ලිකාව කෙනෙක් අර ලියුම බලලා ඒ ලියුම නැවත කුඩා කරලා තියාගෙන ඒක ඉන්නේ තියාගෙන ස්වාමීන් වහන්සේට සුපුරුදු විදිහට දාන්න බැරි වෙන හිටියා. මෙහෙම ටික වෙලාවක් ගත වෙනකොට අර තේවිකාවක් අතින් ධාන්‍ය බෙදෙන වාදනය වීදුරු වාදනයකට මොකද උනේ? වාදනය බිම වැටලා පුඩු වුණා. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා බඳුන මල්ලිකාවට මල්ලිකාව අනගාටු වෙන්න එපා. ගින්නෙන වාදනය මොහොමනි. ඕකට අනගාටු වෙන්න එපා. මේ කුසලයට හානියක් කරගන්න එපා කියලා. බඳුන මල්ලිකාවේ වෙන්නේ අර අනේ බිමක් ගිනවයි කියන්නේ. ඒ ලෙවුම පෙන්නවා මේ ස්වාමීන් වහන්සේට. මොකද මේ කියන්නේ? ඊමේ මේ මොකද මේ සඳහන් කරලා තියෙන්නේ? මේ අවස්ථාවේදී මේ ධානය බෙදෙන අවස්ථාවේදී පින්නතුනේ මේ බන්දුල මල්ලිකාවගේ ස්වාමියාද බන්දුල සේනාපතියාද දරුවෝ 20 දෙනෙක් හොයිට වැඩි ගානක් ඉඳලා තියෙනවා. ඒ දරුවෝ ටික සියල්ලක්ම යුද්ධයකට ගිහිල්ලා ඉතියි. බන්දුල සේනාපතියාත් ඒ දරුවෝ ටික ඔක්කොම යුද්ධයේදී මිය ගිය අය කියන ප්‍රවෘත්තියයි අරලුමි තිබුණේ. ඒ ලියුම ලැබිලා ඒ පිටියක් ඉදේ පියාගෙන මේ ස්වාමීන් වහන්සේලාට සුකුරුදු පරිදි දානය දෙමින් ඉන්න අවස්ථාවේ තමයි අර වාදිනේ කුඩුනේ මල්ලිකාගෙන ස්වාමීන් මේ පිංආනම් වාදිනේ කුණාද මම එච්චර කල කෙරෙන්නේ ඊට වඩා ලොකු අනුසරක් මට මේ වෙලාවේ තියෙන්නේ කියලා. පිණුපිනි බලන්න ඔබලාට ඔබට ඔබ දානයක් පූජා කරගෙන ඉන්න අවස්ථාවකදී මේ වගේ ආරංචියක් ලැබුණොත් මොකද වෙන්නේ? වෙන දෙයකින් කරන්න පුළුවන් නේ? එතකොට බඳුන මල්ලිකාව කියලා කියන්නේ හාමුදුරන්ගේ බඳගෙන ඉන්න කෙනා වෙන්නේ නේ. ඒ වගේ වෙනාට ජෝයෙන් ආරංචියක් આવතින් හාමුදුරන්ගේ ධානයත් ඇති වෙනවා. නමුත් අර බඳුන මල්ලිකාව සාමාන්‍ය දෙන්නේ සුබුරුදු පරිදි ධානය දෙන්න නීතිය. ධානය පස්සේ අවශ්‍ය වැඩ දෙකක් කරන්නේ. පින්නතුනි මෙන්න මේකයි මේ ධර්මයේ සම්මා දිට්ඨිය දෙවෙනි පියවර අපේ ජීවිතේ මොහේ කීරිය අනුකූල වෙන්න පුළුවන්. ජීවිතේ කියන්නේ මේක. ඒ අනුතුරු වලට අපි මුහුණ දෙනවා. අනුතුරු වලට මුහුණ දුන්නට ඒ අනුතුරු වලින් අපේ මානසික වැටෙන්නේ නැහැ. අපි ඊළඟ පියවරේ පිට වඩා ධෛර්ය වස්තු ඒ අභියෝග අභියස අපියවට මුහුණ දෙන්නේ. ඒ නිසා බන්දුර මල්ලිකාවනගේ ශක්තිය ලැබුණේ පින්නතුනි හිතන්න එපා ධනෙන් කියලා. ධනය කිමිච්ච නිසා නෙවෙයි මේ හැකියාව ලැබුණේ. ඒ වගේම බන්දුර මල්ලිකාවට මේ හැකියාව ලැබුණේ ප්‍රධාන සේනාපතියගේ බිරිඳින්ද නෙවෙයි. පරිතුමාගෙන් ලැබෙන පහසුකම් ටික ලැබෙනින්ද නෙවෙයි. මේව ලැබුණේ මේ ශක්තිය ලැබුණේ පින්තුනි ධර්මයෙන්. බන්දුල මල්ලිකාව සෝවන්නේ කියන කෙනෙක්. ඒ ධර්මයේ ප්‍රධාන කෙනෙක්. ඒ නිසා ධර්මයේ දන්න කෙනාගේ ජීවිතයේ සාර්ථක ධර්මයේ නොදන්න කෙනාගේ ජීවිතයේ සාර්ථක. ධර්මයේ දන්න කෙනාගේ ජීවිතය සාර්ථක. සාර්ථකව අසාර්ථක කියන එකේ ජීවිතයේ දිහිරණ යවන්නේ අපි එදිනෙදා ඇතිවන ජීවිත අභියෝගවලදී කොයිතරම් දුක් වෙනවද? කොයිතරම් අඳුරු සලනවද? කොයිතරම් අනිත්‍යයට දෝෂාරෝපණය කරනවද? කියන කාරණයෙන් තමයි අපි දුක් විඳිනවද, සැප විඳිනවද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි මෙන්න මේ දුක කියන එක ඇතිවන්නේ තමන්ගේ තියෙන ආශාව නැගීම නිසා කියලා අපි අවබෝධ කරගත්තනම් අපි රූප පිළිබඳව තියෙන ආශාව. දැන් රූපෙට විතරක් නෙමෙයි අපි ආසන්නේ. අපේ ජීවිතයේ සකස් කර තියෙන ස්කන්ධ පංචකයකින් කාරණා පහක එකතුවකින්. දැන් සමහර අය කියනවා මම ඕන දෙයක් දෙන්නම් මට කිසිම ලෝභයක් නැහැ කියලානේ. ඒ පින්නතුනි මේ රූප දෙන්න පුළුවන්. භෞතික දේවල් දෙන්න පුළුවන්. නමුත් භෞතික දේවල් දුන්නට අපි තව හතරකට ආසයි. මොනවද ආසයි? වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා තව හතරක් තියෙනවා. අපි මේ හතර අමතක කරලන්නේ එකම රූපේ විතරක් නිරුද්ධ කරන්න යනවා. එතකොට 120ක් විතරයි අපි ආශාව දුරු කරන කාල් කියන 80ක්ම තියෙනවා නේද? ඒ නිසා බුදුදහම කියන්නේ සම්පූර්ණ විසඳුමක් දෙන දහමක්. මිනිසුන්ගේ ප්‍රශ්න වලට 100ක් විසඳුම් දෙන දහමක්. ඒ නිසා හැමදේම අපට මේ අවබෝධය ලැබුණා නම් අපි මුවාක් පින්නුතුනි දුක් වෙන සංඥාවලට. අපි මුවාක් දුක් වෙන සංඥාත් එක්ක. සංඥා කියලා කියන්නේ අපි හඳුනාගෙන තියෙන දේවල්. දැන් ආදරය, සෙනෙහස, කරුණාව, ප්‍රේමය, ලබාගත් උපාධි සහිත අධ්‍යාපන සුසුකම් ඔක්කොම රැකියා පිළිබඳව අපේ කුලය පිළිබඳව හිතන්නේ නැහැ කිමි ඔක්කොමයි කියන්නේ සංඥාවලට. රැකියා පිළිබඳව වාසියමන සුසුකම් පිළිබඳව මාන්නේ ඉන්නවනම් ආසයි නම් ඔක්කොම මේ සංඥාවල තියෙන ආසයි. ආදරය, ප්‍රේමය, සෙනෙහස කියලා අපි යම් දෙයකට ආසන ඒ ආසයි කියන්නේ අපි සංඥාවලට ආසන්නේ. මතක තියාගන්න කිසි සංඥා කියන එක වෙනස් වෙනවා. දැන් අපි රූපේ වෙනස් වෙනකොට අපි පිළිගන්නවා මේ රූපේ වෙනස් වෙන බුදුහම ලොකු අනිත්‍යතාවය කියලා තියෙනවා කියලා. නමුත් අපට ඉස්හාම සමීපව අපි ආශ්‍රය කරන කෙනෙක් කමනාකමකින් මොකද වෙන්නේ? අමනාකමකින් මොකද වෙන්නේ? අපි කියන්නේ කොහොමද? මම තුන් හිතකින්වත් හිතුවේ නෑ මේක නමාත්‍ය කමනාක වෙයි කියලා නේ. මොකද මේ වෙනස් වෙන්නේ? අර රූපේ වෙනස් වෙනවාම මේ සංඥාව වෙනස් වෙන්නේ නේ. ආදරය කියන එක හිතවත් සං කියන දිනේ හැමදාම නෑ ඒවත් සංඥා ඒවත් වෙනස් වෙන ස්වභාවයක්. ඒ නිසා අලුත් පිට මුණගැහෙච්ච මුල් කාලේ කොහොම ලඟින් ආශ්‍රය කරනවා. පහු වෙනකොට ටිකෙන් ටිකේ ආශා වැළහඩු වෙනවා. දරුව පිළිබඳවත් එහෙමයි. මුලින් දුව දරුවන්ට වාසකාසය පස්සේ වෙනකොට දරුවෝ විවාහ වෙලා ඈතින් ගිහින් අතිය කරුණාට පස්සේ තවත් අකමැති වෙනවා. විදේශ ගත වෙනවා කියන තවත් දුරස් වෙනවා. ඒවල තියෙන ආශා තියෙන තුනේ කලින් කල දුරස් වෙනවා. ඒව හැමදාම එක වගේ නෑ. මෙන්න මේ වෙනස මෙන්න මේ අනිත්‍යතාවය මේ යථාර්ථය අපි සැබැලෙස්ම ප්‍රත්‍යක්ෂ කරගත්ත නම් පින්තුනි එදාට අපේ ජීවිතය මෙන්න මේකයි කියලා තේරෙනවා. එහෙම තේරුම් ගත්ත දවසට අපි බාහිර පුද්ගලයන් ගැන ලොකු විශ්වාස තියාගන්න යන්නේ නැහැ. අපි දන්නවා තමයි සිදු කරන්නේ මේ හැම දෙයක්ම වෙනස් වෙන දේවල් කියලා. අපි දන්නවා අපේ තියෙන මේ සියලුම හිතවත් හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. ඒව වෙනස් වෙන දේවල් කියලා අපි දන්නවා. එහෙම දන්නවා නම් අපි ඒව වෙනස් වෙන අවස්ථාවක දුක් වෙන්නේ නැහැ. බාහිර දේවල් පිළිබඳ විතරක් නෙවෙයි පින්තුනි. තමන්ගේ ශරීරය ගැන මේ ආකල්පෙ මැටි වෙනවා. බාහිර ගහක් කොළක් වයසට යනකොට, දිරාපත් වෙනකොට, ගහ මැරෙනකොට අපි දුක් නොවෙන්න වාගේ අපේ ශරීරයක් වයසට යනකොට දුක් නොවි මරණයට පස්සේදී කිසිදු විදියෙ සංවේගයක් සංකාපයක් ඇති නොවන විදියෙ මානසිකත්වයක් අපට ඇති වෙනවා. ඒක පින්නතුනි නිකන් ඇතිවන්නේ මේ ධර්ම ඇහුවයි කියලා විතරක් ඇති වෙන්නේ නැහැ. මේ අහන ධර්ම තමයි ජීවිතේ හැම පිළවරක් පාසම තමා භාවිත කරන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. මේ අහන ධර්ම මේක ඇහුවයි කියලා කෙනෙකුට දුක නැති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙයි මම මේ පින්නතුන්ට විස්තර කරන අනුරාධපුරේ ගැන. මම මේ පින්නතුන්ට රුවන්වැලි සෑයෙන් විස්තර කරනවා. රුවන්වැලි සෑය මෙහිමයි මෙහිමයි යන්නේ මෙහිමයි මෙවත් කියන්නේ ඊට පස්සේ මෙන්න මෙහෙම පරිසරය තියෙනවා මෙහෙම සයිස් එක තියෙනවා මෙහෙම වාහල් හර තියෙනවා මේ ටික මම ඔක්කොම විස්තර කරනවා විස්තර කළ ඉවරාට පස්සේ මේ කිනුසුන් බලන වටපිට බලගෙන කොහොමද ඔය හාමුදුරු කිව්ව සයිස් එක නෑ නේ කියලා දැන් මම මෙතේ විස්තර කරපු සයිස් එක නෑ කියලා කැමිට කියනවා අන්නේ කියන වගේ කිනුසුන් මේ ආපු දහම දහම අහපු ගමන්ම අපට දුක නැති වෙන්නේ නෑ ඒ අහන තම අර අපි අනුරාධපුරයේ විස්තර බලාගෙන ඒ මාර්ග විස්තර අනුව අනුරාධපුරයේ ගිහින් ඒ රුවන්වැලි සෑය ළඟට යාවිතු වගේ මේ අපි ශ්‍රවණය කරන ධර්මයේ හේතුඵල ධර්ම සංකේතයෙන් දුක නිරුද්ධ වෙන ධර්ම අපි අසාශ්‍රවණය කළා නම් එන්නතුනි ඒ ධර්මෝත්ති අපේ චින්තනය මෙහෙවන්න ඕන ඒ චින්තනය එන්නතුනි මාස දෙක දවසක් කොහෙද සිල්ගත් දවස් විදිහක් කළා හරියන්නේ නැහැ කොහෙද කෙලිගැටි දවස් හතරක් කළා හරියන්නේ නැහැ. මේක පින්නතුනි අපේ ජීවිතයම ධර්මය කරගන්නවා. දැන් අපි උදාහරණයක් එකේ ගත්තොත් ඔය ඇලේ ඉන්න බොහොම දරුණු සත්තු. ඔය හරක් ඉන්න කුළු මීමන් කියලා සත්තු වර්ගයක් තියෙනවා. ඒ ඇලේ ඉන්න මේ කුළු මීමන් අපි කියමු මේ කුළු මීමේ කරගෙන අපි දවසකට මාසික දවසක් ගන්න බැඳලා තියෙනවා. මාසෙක ගණනක් පොය දවස්වල දිනනල පන්සලේ දැඳලා තියෙනවා. ආ දැඳලා තියෙන ඊළඟ දවසේ අත්හරිනවා. මෙන්න අපි අවුරුදු 100ක් ගත කරනවා. මේ කුළු මීමා සංවර්ධ ඉක්මනට නැහැ නේ අවුරුදු 100ක් ඒ වගේ තමයි අවුරුදු 100ක් ඉගෙන ගත්තා. මේ අනිත් කීයද කියවට හරියන්නේ නැහැ. ප්‍රතිඵල දෙන්නේ අපට. ප්‍රතිඵල දෙන්න නම් අපි එකාසකින් අර වගේ පිළිගන්න ඕන අනිත් අතින් ආහාර පාන ආදියන් පිළිබඳව සීමාවක් කරන්න ඕන ඇස්සන් ආසාදී ඉන්ද්‍රිය වලට ගන්න අරමුණු සීමා කරන්න ඕන සැපමිනීම ටිකක් අඩු කරන්න ඕන ඇඳේ ඉන්න කැඳෙන් බිමට ගහලා බිම ටිකක් ඉන්න හුරු වෙන්න ඕන මේ වගේ දේවල් පිළිබඳව පින්නකින් අපි ටිකෙන් ටික අර දැන් කැලෙන් ගේන හරකා නියම විදියට නම් ඒ හරකායි ගවියා කරත්ේ බන්න සැත්තට ගන්න මාස ගානක් විතර පුහුණු කරනවා ඇතැම් ද අවුරුද්දක් දෙකක් ගත වෙනවා මුලදී ගෙනාර දවස් දෙක තුනක් කන්න දෙන්නේ වතුර විතරයි දෙන්නේ. එහෙම මෙහෙම කාරණයක ලාන්තිමට හොඳට කරක්කේ බර දෙකක් අරගෙන යනවා තමයි පත් කරගන්නේ. අන්නේ වගේ තමයි අපේ එකත් පින්න පින අර කුළුමීමේක් වගේ හරිම අමාරු ගමනේ කරගන්න. මේකට අර වගේ හුවා විවිධ විදියේ කඳුවන් හැම දෙන්න වෙනවා අපිට. එහෙම දීලා දීලා තමයි මේක අපට සංවර කරගෙන, එහෙම සංවර කරගත්තු පිටකින් තමයි අපට සැපත ලැබෙන්නේ. සංසං ගන් සංසුඛවහන් කියලා ධර්මයේ සඳහන් වෙන මේක. ඒ ශාන්ත වෙච්ච ගමනේ වෙච්ච පිටකටයි නියම සැපේදී. ඒ ශාන්ත දාන්ත නැවෙච්ච පිට පින්න තුනේ දකින දකින අරමුණු කරා යනවා. අහන අහන ශබ්දේ කරා යනවා. ගිහිල්ලා ඒ අරමුණු වල මුලාගෙන ජීවිත වැඩ කළ දුක් විඳිනේ. ඒ නිසා මෙන්න මේ වගේ ලෝකය අල්ලන්න ගලා යන ලෝකෙක බුදුදහම කියලා කියන්නේ උඩුගම් බලා යන ධහමක් මේක. ඒ ධහම ඔස්සේ අපි ප්‍රතිඵල ලබා ගන්න නම් මෙන්න මේ විපස්සනා සම්මාදිටිය නැත්නම් ලෝකෝත්තර සම්මාදිටිය අපි ඇති කරගන්නට ඕන. එහෙම අපි ඇති කරගත්තු කෙනේ පින්නතුනි අපට අපේ ජීවිතය ඇතිවන දුක් අන්තාප වලින් අදහටම නිදහස් වන්නට අපට අවකාශ ලැබෙනවා. ඉතින් මේ පින්නතුන් වාක්‍යනා කරන ශ්‍රවණය කළා. අද අපි මේ සාකච්ඡා කළේ සම්මාදිටිය ගැන. මේ සම්මාදිටිය අපි උපමා කළා අර ඇස් දෙක අඳගෙන කොට නේද? ඒ කතා මතක තියාගන්න. ඊළඟට කියන්නේ මේ සම්මාදිටියේ පියවර දෙකක් තියෙනවා. එකක් තමයි කම්මස්සකතා සම්මාදිටිය, කර්මයේ විශ්වාස කරන සම්මාදිටිය. ඒ සම්මාදිටිය අපි තියාගෙන ඊට වඩා තවත් ඉදිරියට පියවරක් යන්නට ඕන. දුකෙන් නිදහස් වන නම් ඒ තමයි විපස්සනා සම්මාදිටිය, නැත්නම් ලෝකෝත්තර සම්මාදිටිය, නැත්නම් මේ දුක ඇතිවීමට හේතුව සඳහන් වන උපදෙස් සඳහන් වන සම්මාදිටිය. මේ සම්මාදිටිය අපට ඇබැලෙන දුකෙන් නිදහස් වන පුළුවන්කම තියෙන්නේ කෙනෙකුනේ යම්කිසි කෙනෙක් බෞද්ධද අබෞද්ධද කියන වෙනස සීමාව මනින මිම්ම තමයි මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිටිය. දන් දීමෙන් මනින්න බෑ පුද්ගලයෝ බෞද්ධ නබෞද්ධද කියලා. මොකද බෞද්ධයන්ට වඩා නම් වෙන අබෞද්ධයෝ සමහර අය ඉන්නවා. පිළිගැනීම විතරක් බලන අපට තේරුම් ගන්න බෑ බෞද්ධයද අබෞද්ධයද කියලා. මොකද බෞද්ධයන් අපට වඩා සීල කෘත රකින්න යෝගීවරු ඉන්දියාවේ ඉන්නවා. ආලාර කාලාන උද්දකරාම පුත්ත පස්වට මහන් වගේ ඊට වඩා උපකරණ රැක්කා. එනිසා සීලෙන් තීරණය කරන්න බෑ. ඒ වගේම භාවනාවෙන් තීරණ ගන්න බෑ. අහසින් ගමන් කරන්න පුළුවන් හැකියාව කෙනෙක් අනිසාසනවල සමහර මුනිවරු හිටියා. ඒ අය ලෝකේ වරදවන්න තීරණ ගන්න තිබ්බා. අහසින් යන්න පුළුවන් ඉරිද බල තිබුණත් මේ ධහම පිළිබඳ අවබෝධයක් ලැබෙන නම් මේ ධහම බුදුවරයෙක්ගේ මේ හේතුඵල සංකල්පයේ නිවැරදි ධහමක් අපි ශ්‍රවණය කළ යුතුයි. ඒ ශ්‍රවණය කිරීමෙන් විතරයි අපට හැමදෙස්ම මේ ලෝක යථාර්ථය පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. පින්තුනි අන්න ඒ නිවැරදි දැක්ම ඇති කරගන්න එකයි කෙනෙකුට ජීවිතෙන් ලබන්න පුළුවන් ලොකුම භාග්‍යය. දැන් මේ අවබෝධයේ මූලික පියවර තමයි සෝවාන් වීම කියලා කියන්නේ. පතෞර්යා මේක රාජ්‍යයෙන් සංසස්ත ගමනිනවා සබ්බ ලෝකාදිපත්‍යේන සෝතාපට්ටි ඵලං වරං කියලා ධර්මයේ සඳහන් වෙනවා. මුළු පෘථිවියට මගර ගැනීමටත් වඩා ස්වර්ගයේ යාමටත් වඩා සියලු ලෝකෙට අධිපති වීමටත් වඩා වටිනවා කුමක්ද? වටින කුමක්ද? සෝවාන් වීම වටිනවායි කියන්නේ. සෝවාන්ීමේ වටිනාකම තමයි. ඒක වටින්නේ පින්තුනේ මේ අවබෝධ ලැබිච්ච කෙනා පිටිපිටක ආත්ම භාව අටක් ඉපදෙන්නේ නැහැ. හතෙන් ඉවර කර ගන්න සංසාර ගමන. මේ අවබෝධ ලැබිච්ච කෙනා පිටිපිටක දුකට ගාමී වීමට හේතු නැකලෝ ගැටිය සිද්ධ වෙන්නේ නැහැ. ආරණහය ඔහුගේ ජීවිතෙන් සිද්ධ වෙන්නේ නැහැ. රතන සූත්‍රයේ සඳහන් වෙනවා. මොනවද ඒ කාරණහය? ආනන්තරේ පාප කරන පහත් නියත මිත්‍යා දෘෂ්ටිය ඇතුළ මේ කර්ම හය ඔබේ ජීවිතෙන් කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. එනිසා මේ අවබෝධය ලබා ගන්න පිණිසුනි අපි හැකි තාක් උත්සාහ ගන්න ඕන. අපේ කාලය, අපේ ශ්‍රමය, අපේ උත්සාහය අපි මේ සඳහා යොදවන්න ඕන. මේක පිණිසුනි අපට අපහසුම නැහැ. අපිට දැඩි වීර්යයක් තියෙනම් වෛරස ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒක හේතුව බුදුරජාණන් වහන්සේ කාලයේදී රාජ කියලා හඳුරුපිනේ. මේ රාජ හාමුදුරුවෝ මහණුයි අවුරුදු 90 ගානේදී අනුගාමික මහණ රහත් වුණා. බුදුනේ කාලේදී පහුකුත්තිකා කියලා කාන්තාවක් දරුවෝ 20ක් හිටියා. දරුවෝ සැලකුවේ අන්තිම කාලේ මහණ. මේ පහුකුත්තිකා කියන කාන්තාවරු 80 මහණනේ. රාත්‍රී නිදි වරාගෙන ගස්වල යටට නැමී සතු අල්ලගෙන වැටේ කියලා සක්මන් කරමින් භාවනා කළා. මේ කාන්තාව රහත් වුණා. පින්තුනි, ඒ නිසා වයස නෙවෙයි ප්‍රශ්නය. අපි කොච්චර නම් ධෛර්යයෙන් උත්සාහයෙන් මේ ක්‍රියාවලියට අපි යෙදෙනවාද කියන එක වැදගත් වන්නේ. එතෙන් මෙතන පින්තුනි කෙනෙකුට හිතන්න පුළුවන් අපිට මේ සාසනය නමාවු වෙන වයසට ගිහිනා කිසිම මෛත්‍රී පුදු සාසනකවත් මේ ධර්මයේ රකින්නවා කියලා හිතන්න පුළුවන්. නම් පින්තුනි මතක තියාගන්න මේ පින්තුන අහලා ඇති. ආශ්‍රම බුදුරජාණන් වහන්සේගේ සාසනීයදී ස්වාමින් වහන්සේ හත් නමක් අර මහා පර්වතයක් උඩට ගිහින්ියා. ඉනි මඟ හදාගෙන පර්වතේ උඩට ගිහින් මේ ඉනි මඟ පැත්තට දාලා ජීවිත පරිත්‍යාගින් භාවනා කළා. භාවනා කළ එක ස්වාමින් වහන්සේ කෙනෙක් මහත් වුණා. අනිත් ස්වාමින් වහන්සේ අනාගාමි වුණා. අනිත් පස් දෙනාම භාවනා කරද්දිම මිය ගියා නිරහාරව. නමුත් ඒ උත්සාහය අපිට ගියේ නැහැ. ඒ උත්සාහයේ ප්‍රතිඵල හැටියට අපේ ශාසනයේ ඒ පස් දෙනාම නැවතදී මේ ගෞතම සම්බුද්ධ ශාසනය ඉපදුණා. ඉපදෙලා මේ පිළිතුර අහලා ඉති බාහ්‍ය දාරුචීරිය කියලාගෙන මේ බාහ්‍ය දාරුචීරිය 50ක් ගාව මරහත් වුණා. ඒ නිසා පිළිතුරේ මම මේ කතාව කිව්වේ මේ කයෙයි. මෛත්‍රී බුදුහාමුදුර දකින්න නම් මෛත්‍රී බුදුහාමුදුරගේ ශාසනයේ 50න නම් මේ ශාසනයේ දන් දෙල විතරක් බෑ. මේ ශාසනයේ සිල් රැකල විතරක් බෑ. මේ ශාසනයේ ඊට වඩා බලවත් කැපවීමක් කළොතින් විතරයි අපට මෛත්‍රී බුදුහාඳුර පහළුණාද කියන ආරංචියවත් අහන්න ලැබෙන්නේ. නැත්නම් උන්වහන්සේ අනාගතයේදී පහළුණායි කියන ආරංචියවත් ලැබෙන්නේ අපට. මෛත්‍රී බුදුහාඳුර විතරක් නෙවෙයි තව බුදුරු දහම් ගණන් පහළ වෙයි. අපි මේ අවස්ථාව අතර ගිලිහුණොදී සුගතිය අපට අහිමි වෙනවාදී. ආයි කල්පනානකින් බුදුවරයෙක් කියන නමක්වත් අපට අහන්න අහන්න ලැබෙද කියලා හිතන්නවත් අමාරුයි. එම් පාපිනුතුනි අපි අප්‍රමාදීව ධර්මයේ හැසිරෙමු. එසේ හැසිරෙන්න මේ හැම දිනකටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සිංහින් පාලයෙන් වාග්ගත වුණා. දැන් මේ පින්තුන ගිලම්පත් වෙලා ආනේ. ඉතින් අපි දේශනා කියනවා. දැන් ගිලම්පත් වෙලාවත් හරගෙන අපි මේ පින්තුන්ට බණ දේශනා කළේ. ගිලම්පත්ට ඒක නම් ඉක්මනින් වරණන පස්සේ හොඳයි. හොඳයි පින්තුනි, අද මේ පින්තුන් මේ පොසොන් පොහෝ දායි සම්සද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. බොහෝ වේලාවක් මේ ධර්ම මෙතෙක් සිට යොමු කරගෙන හිටියා. මේ රැස් කරගත් සියලුම කුණි ධර්මයන්ගේ බලයෙන් අද මේ පින් කමේ දායකත්වයේ සුලන්නාව පින්තුන් යන්ත්‍රේ කටයුත්තක් මේ පින් කම සිද්ධ කිරීම තුලින් බලාපොරොත්තු වෙනවා නම් අපේක්ෂා කරනවා නම් ඒ සියලු දැහැමි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. විශේෂයෙන් මේ පින්තුන් නමින් නියඟ පින් බලාපොරොත්තු ඥාතින් වෙස්නම් ඒ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේම සතර ජීවිත වාසනාවන්ත වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඊගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් අපින් සාදෝ කියලා පින් අනුමෝදන් කරනවා. අද මේ පින් හැම දායකත්වයෙන් සුසුලන්නේ සුමනාවති කැතුලාවල මහත්මිය එතුමියගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ සියලු කුණි ධර්මයන් දෙවියන්ට අනුමෝදන්ව මේ හැම දිනාටම දෙවියන්ගේ දහමි ආරක්ෂාව රැකවරණය ආශිර්වාදයක් සැලසේවා කියන පැතුමින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්විතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්විකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්විකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. රත්තරන්ගේ සියලු කුණි ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනකටම මෙලොවත් නිදුක් නිරෝගී සම්පන්න සැලසේවා. සසර ජීවිතයන් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවයත් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛං පරිණතාච නින්දුංකා බයං පරිණතාච නිබ්බයා සෝකං පරිණතාච නින්දෝකා කුන්තු සම්බේති පානිනෝ දුකින් තෙලන සත් දුකින් මේජෙත්වා බියෙන් එලෙන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොම්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත්.